සංසාර සාරෝග විනීතනේ සන්නේත සාතං සුචිසාර දේසං සන්දේරකං සන්න අනුපලා සං සංලාපදේසින් පනමේ විසාසං බුද්ධං බුද්ධං බුද්ධං වන්දේ ධම්මං ධම්මං ධම්මං වන්දේ සංඝං සංඝං සංඝං වන්දේ බුද්ධං ධම්මං සංඝං වන්දේ පුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස නකම්පති අසෝකං විරජං කේමං ඒතං මංගල මුච්චමන්ති ගෞරවණීය ස්වාමීන් වහන්සේලගෙන කරයි සදහවත් වාසනාවන්ත පින්තුනි ඇමරිකා එක්සත් ජනපදයේ මේ දකුණු කැලිෆෝනියාවේ ලොස් නිස්පෝද විහාරස්ථානය මයින්ඩ්ෆුල්නස් මෙඩිටේෂන් සෙන්ටර් වාර්ෂිකව සූදානම් කරන වස්සාන සමය ධර්ම දේශනා මාලාවෙහි 2025 වර්ෂයේ වස්සාන සමය අවසාන ධර්ම දේශනා විදියට අද මේ දේශනය පැවැත්වෙනවා. විශේෂයෙන් අද මේ දේශනාවෙන් ජනිත වන පුණ්‍ය ඵලය කුසල ඵලය ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ආශිර්වාද පිණිසයි සිදු කෙරෙන්නේ. 1926 ඔක්තෝබර් 2 වෙනිදා ශ්‍රී ලංකාවෙහි දකුණු පළාතේහි අහංගම කියන ප්‍රදේශයේහි උපත ලබලා වැල්ලවත්ත විද්‍යාරාමයේදී ප්‍රෝඥා භූමියට පත් වෙලා අනතුරුව ලංකාවේදීම අධ්‍යාපන ඉහළම මට්ටමට ගිහිල්ලා ගුරු වෘත්තියෙන් ඉහළම මට්ටමක හිටපු නායක ස්වාමීන් වහන්සේ මීට වසර 45කට කලින් මේ රටේ වැඩම කරලා විහාරස්ථානයේදී වැඩ වාසය කරපු ස්වාමීන් වහන්සේ ඉතින් උන්වහන්සේගේ ජීවන මගේ අනුනාත්ම වෙනිවිය සම්පූර්ණ කරපු මොහොත. ඉතින් මේ අවස්ථාවේදී උන්වහන්සේ රැක බලාගත්තු සියුපස්සෙන් උපස්ථාන කළ පින්වත් ඔබ හැම දෙනාටම ආශිර්වාද කරන ගමන් උන්වහන්සේට පැවිදි භූමිය ලබා දීපු ඒගුරු ස්වාමීන් වහන්සේලාට පුණ්‍යානුමෝදනා කරන ගමන් අප මේ බණ අහලා පින්කම් කරලා සම්බුද්ධ පූජා පවත්වලා මේ ජනිත කරගන්නා වූ පුණ්‍ය ඵලය උන්වහන්සේට ආශිර්වාද පිණිසයි අප මේ සිදු කරන්නේ. ඉතින් එතනදා විශේෂයෙන් ගෞරවනීය අපේ ධම්මපීති හඳුරන් වහන්සේ ප්‍රධාන විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලාගේ කැපවීම අපි ආගය කරනවා. ඒ වගේම සුසංකයියා නායක හඳුරෝ බලා ගැනීම සම්බන්ධයෙන් කරන මෙහෙවරත් අපි කෘතඥතා පූර්වක ආගය කරමින් හැම දිනටම පුණ්‍යානුමෝදනා කරමින් මේ දේශනාව අද ආරම්භ කරන්න බලාපොරොත්තු වන්නේ. පින්තුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරන මොහොත අපේ ජීවිතේ තම භාග්‍ය සම්පන්න අවස්ථාවක්. මේ මොහොතේ කියන්නේ ෂණ සම්පත්තිය කියලා. ඊටාම පුණ්‍යවන්ත භාග්‍ය සම්පන්න දුර්ලභ අවස්ථාව. The very rare auspicious moment. ෂණ සම්පත්තිය. ඇයි ඒකට දුර්ලභයි කියලා කියන්නේ? දුර්ලභ වෙන කාරණා දෙකක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අර වසර 100කට වරක් මොහොතයක් ඉඳලා උඩට එන එක පමණක් වෙන කැස් බෑවේ. එක සිදුරක් කියන වියගැසෙන් අහස බලන වගේ. ඒක ඉතාම දුර්ලභ අවස්ථාවක් වගේ. මිනිස් ලෝක පහළ ඉපදෙලේ හිටපු සත්ත්වේ මනුස් ලෝකයට සුගතියට එන ලැබෙන එක ඉතාම දුර්ලභ අවස්ථාවක් කියලා දේශනා කළා. ඒ තරක් නෙවෙයි ඒ උපමාවම නැවත බුදුහාමුදුරු දේශනා කරන සුගතියට ආවද බුද්ධෝත්පාද කාලයක් ලැබෙන්නේ සම්බුදු උතුමෙන්ගේ දහමක් ලෝකව තියෙන ඒ අහන්නට පුළුවන් වටා පිටාවක තියෙන මොහතක ඉපදෙන්නට ලැබීම අර වගේම උපමාව දක්වලා ඒක දුර්ලභ කාරණයක් කියලා දක්වනවා. පින්නතුන් මේ අවස්ථාන් දෙකම අපි ලැබුණ මොහොත මේ බණහන මොහොත තමයි අපේ ජීවිතයේ වටිනාම මොහොත. ඒක බණහන ඔබට, බණ කියන මටත් දෙන්නාටම එපාගේ. ධර්ම ශ්‍රවණය, ධර්ම දේශනා කිරීමත් මේ දෙකම විමුක්තායතන කියලා දේශනා කළා. අපේ හිත කෙලෙසුන්ගෙන් මිදෙන අවස්ථාව විදිහට දේශනා කළා. අනිත්‍ය බවපෑ දෙපිරිසම ජීවිතයේ ඵලයක් ලබන අවස්ථාව කියලා කලකන්නට යවස්ථාවට ධර්මය සඳහන් කරන්නේ සවනානුත්තරිය කියලා. අපේ දේශවන් වලින් අහන වටිනාම දේ තමයි මේ අහන්නේ. ඔබ ජීවිතය අප වටිනාම දේවල් මොනවද කියලා බලන්න. ඒ දේවල් තුලින් තමයි පාඩ්‍යහනේ ලබලා තියෙන්නේ. ඒ දේවල් තුලින් තමයි ඔබ රැකියාවක් ලැබුවේ. ඔබ ධන ලබලා තියෙන්නේ. ඔබ යම්කිසි කීර්තියක් ලබලා තියෙන්නේ. ඒ හැම දෙයක්ම ලැබුණේ ඔබ ඒ දේශවන් වලින් අහපු දේවල් ප්‍රතිඵල විදියට. හැබැයි ඒ ඉහළම මට්ටමට පත්වෙච්ච කෙනත් අවසානයේ ජීවිතයේ සැනසීම හොයාගෙන ඉන්න තුනේ මේ ධර්ම වේතාවට පස්සේ ඒ බ්‍රහ්මාස්ත්‍රෝ කියලා අධ්‍යාපනඥය කියලා. ඔහුගේ අවශ්‍යතා හේතුව කියලා සිද්ධාන්තයක් ඉදිරිපත් කළා. ද හයරාකී ඔෆ් නීඩ්ස් කියලා. ඔය සඳහන් කරන ඕනම කෙනෙක් ප්‍රාථමික මට්ටමේ අවශ්‍යතාවට සම්පූර්ණ කරලා ඔව් ආරක්ෂාව රැකවරණ අධ්‍යාපනය සමාජ මට්ටම මේ සියල්ලක්ම ලබා ගන්න අවසාන වෙන ස්ථානයක් ගැන සඳහන් කරනවා. ඒ තමයි සෙල්ෆ් ඇක්චුවලයිසේෂන්. ආත්ම සාක්ෂාත්කාර. ඔහු තනියම ඉන්නවට බලන ඔහු ජීවිතය ලැබුණු දේවල් මොනවද කියලා. අප ජීවිතයේ වේගවත් ගමනක් වෙන තුන යාමේ සතුට සැනසීම හොයාගෙන. ඒ ආපු ගමනේ බලන්න තමන්ගේ ප්‍රතිඵල බලන්න පුළුවන් කොහොමද? ඔබ තනියම ඉන්න වෙලාවේදී ඔබ යහළුවෙක් එක්ක සංග්‍රහ විඳින්මින් කෑම බොම කමින් සින්දු හමින් ඉන්න වෙලාවේ ඔබේ ක්වොලිටි බලන්න බෑ. ඔබේ ක්වොලිටි බලන්නේ ඔබ තනියම ඉන්න වෙලාවේදී. ඔබ තනියම ඉච්ච වෙලාවේදී ඔබට හිතෙන්නේ මොනවද? ඔබේ ජීවිතේ කරපු කිසිම දේවල් ගැන ඔබට මොනවද හිතෙන්නේ? බාහිර කිසිම කෙනෙක් රැකවරණයක් නැති වෙලාවට ඔබ ඔබේ හිතත් එක්ක ජීවත් වෙන කොහොමද? ඉතාම කෙටියෙන් කියනවනම් යම් කිසි කෙනෙක් ඔබට කිව්වොතින් ඔබට තව ජීවත් වෙන දිනක දවසයි හෙට හවස 6 වෙනිදට ඔබ මිය යනවා කියලා කිව්වොතින් බය වෙනුනේ හඬාවැල පෙන්නේ පොලේ ගහන්නේ නෑ ඔබ එහෙම කරන්නේ නෑ පින්නතුනි අනේ ඉදිරි 24 දී ඔබ මොනවද කරන්නේ කියන්නේ කොහොමද ඔබ හිතා ගන්න පද කියලා කල්පනා කළා බලන්න. ඉදිරි පැය 24 දී ඔබ කරන්නේ කියන කාරණේ මතයි ඔබ ඔබේ කන් දෙකෙන් අහපු දේවල් වල ප්‍රතිඵල මොකද කියලා බලන්න ඕනේ. මෙන්න මේක තමයි සවනානුත්තරිය කියලා කියන්නේ. පින්තුනි ධර්මයේ සඳහන් වෙනවා අපි ධර්ම සොයාගෙන යන්නේ. අපිට ධර්මයක් අවශ්‍යයි. ඒ ධර්මයේ දේශනා කරන උතුමේ කමට අවශ්‍යයි කියන කාරණේ ධර්මයේ තුල දේශනා කරනවා. උපනියති ලෝකවද්දුව අපි හැම දිනෙකම කියන තුනී ජීවිතයේ මහලු වීම කරා ගමන් කරන මොහොතක් මේ. අපි හැරමිකේ හොයාගෙන වෝකරේ හොයාගෙන මෙයන් ගමන. අපි කියන ඔබට සුභාංගතයක් ලැබේවා, නිරුක් නිරෝගී සම්පතිය ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. නමුත් වෙන තුනී සත්‍යතාවය මොකද්ද? අපි මේ හැරමිකේ හොයාගෙන ලෙඩ යන තරහා යන ගමනක් මේ. අකාම ලෝකවත් විසරෝ අපට ඇත්තටම බාහිර ලෝකයෙන් සැබෑ සරක් නැහැ. අෂ්ටකෝ ලෝකෝ සම්බන් පහගම්නීය එක මොහොතින් සියල්ලක් මතරින් සිදෙරු. ඌනෝ ලෝකවත් හිතෝ තන්හදාසෝ අපි ජීවිතයේ කොච්චර දේවල් ලැබුවත් අපි නිතරම කොතන හෝ තැනක මදි කියන හැඟීමකින් මෙන්න මේ කාරණා තමයි පිටුතුණි අප දහමකට එන්න ඕන කාරණා. අනෙතෙන්දී අප එදිනෙදා සාමාන්‍ය අධ්‍යාපනය කරන කරුණු සහ ධර්මයේ තුලින් කරන දේ අතරේ පැහැදිලි වෙනසක් තියෙනවා. මොකද වෙනස? අපි සාමාන්‍ය එදිනෙදා කරන දේවල් වලින් අපට අපි සතුට සැනසීම බලාපොරොත්තු වෙන්නේ ඒ කරන වැඩේ කළා ඉවර වෙලා. ඕනම දෙයක් බලන්න අපි ටිකක් කලබල වෙන වැඩේ කරන්නත් ඒකයි. අපි හිතන්නේ මේ වැඩේ කළේ ඉවර වුණාට පස්සේ තමයි සැනසීම තියෙන්නේ කියලා. පින්කමක් කරත් එහෙමයි. පින්කම කරන කන් ටිකක් කලබල ඉක්මාන්නේ කල්ලි වුණාට පස්සේ යෝගදොලස් සුද්ධ කරාට පස්සේ තමයි සැනසීමකල හිතන්නේ. පින්තුනි, ඒ නිසා තමයි අපි නිතරම අදට වඩා හොඳ හිතක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. නමුත් පින්තුනි, අතීතයේ ගිවිල නැයි අනාගතයේ තමයි ගිවිල නැහැ. අපට ඇත්තටම තියෙන්නේ මේ වර්තමාන මොහොත. අනේ වර්තමාන මොහොත අපට සාර්ථක කරගන්න පුළුවන් නම් අපේ සමස්ත ජීවිතෙම සාර්ථකයි. මුළු බුදුදහම කියන්නේ පින්තුනි ප්‍රඥාවෙන් ජීවත් වීම. එහෙදී අපි නොයෙක් ධර්ම දේශනා ඇහුවා. අපි කොච්චර සූත්‍ර කියවුවත් අවසාන වශයෙන් අපට පුරුදු කරන්න තියෙන ඉතාම ගැඹුරු සියුම් දෙයක්. ඒ මොකද්ද? සෝ සතුවස සති සතුවස සති. වර්තමානයේ පරිමුඛන් සතියන කොට වෙද්දී මොහොන ඉදිරිපත් සිහි පිටවාගෙන සෝ සතුවස සති පසෝ සතුවස සති. හුස්ම ගැනීම පිටකිරීම ගැන එක මොහොතක් සිහියෙන් හිතන්නේ. ඒ සිය නුවණක් බවට කර ගැනීම අනිච්ඡානුපස්සී විහෙති අසසි සාමිති සික්කති පස්සසි සාමිති සික්කති. මෙන්න පිනතුන් ජීවිතයේම තෘප්තිය. මෙන්න මේ තෘප්තියත් එක්ක අපේ බාහ්‍ය ලෝකෙ නිදහස් වෙනවා. අභ්‍යන්තර මන විඥාන මාට්ටෙත් නිදහස් වෙලා නාම රූප දෙකේම නිදහස් වීම ඇති අපි ලෝකෙ නිදහස් වෙන ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේක තමයි අවසාන ඉලක්කය. දින දෙක දහම් දේශනා කරනකොට අවසාන තැනයි කියලා තමයි පටන් ගන්නෙ. මේක තමයි දහම් කියන සුවිශේෂ ලක්ෂණය. සාමාන්‍යයෙන් අපි හිතන්නේ කොහොමද? දැන් මේ ධන ටික කරගෙන යනකොට හම්බේ. විමුක්තිය හම්බේ කියලා අපි හිතා ඉන්නේ නේද? ඒක හරියට වාහනෙට නැගලා වාහනේ ස්ටාර්ට් කළා මම යන තැන මට හම්බේ මොකද දැන් යනකොට කියලා හිතාගෙන නැගවල. එහෙම නැගෙන තැන. වාහනේ නැගින කල ධනක දෙන්නේ කියලා හොඳ පැහැදිලි දැක්ම තියෙනවා. ඒක තමන් කලින් ලිපිනේ දැනගෙන තියෙනට ඕනේ. නැත්තම් ඇඩ්‍රස් එක බලාගෙන නෙමෙයි ගෙට එකට ආන්න කියලා ගන්න. අයි සිටි එක විතරක් නෙමෙයි. ස්ට්‍රීට් එක විතරක් නෙමෙයි. සිප් කෝඩ් එක විතරක් නෙමෙයි. හවුස් නම්බර් එක දා ගන්නවා. ඊට කලින් Google එකේ බලන. ඊතර ඉස්සරහ පහකින් ඩොට් එකක් බලන්න තමයි යන්නේ සමහරට අලුත් ස්ථානකට යනවා නම්. පින්නතුනි දහම් වලක් මේ වගේ. ජානතෝ හම් වික්‍රේ පස්සතෝ ආසවණං කයම දානි. නොඅනන්තෝ නොපස්සතෝ කියන්නේ මේකයි බුදුහාමුදුරුවෝ. දන්න කෙනාට දකින්න කෙනාට මේ ධර්ම මගේ ආස්තරංගයේ ඉස්සෙල්ලම දේශනා කරනවා කියලා. හැබැයි පටන් ගන්න තියෙන සරල ස්ථානෙදී මේ ධර්මයේ හරියට සාගරය වගේ මහා සාගරයේ වෙරළේ පටන් ක්‍රමයෙන් ගැඹුරට යනවා. අනුකූප නින්නෝ, අනුකූප කොනෝ, අනුකූප කම්බහරෝ. ටිකෙන් ටික නිමියන් වගේ යට යනවා. ටිකෙන් ටික පහළට බර වෙනවා. ටිකෙන් ටික ගැඹුරට යනවා. අනිවාර්යයෙන්ම තමයි. ඉතාම සරල දෙයක් ගන්න. ටිකෙන් ටික ගැඹුරට යන්න. අන්න ඒ ගමනක විස්තර කිරීමේදී අපහද සාකච්ඡා කරන මේ සූත්‍රයේ හුද්දක පාඨ සහ සුතනි පාඨේන මංගල සූත්‍රය. මංගල සූත්‍රයේ ස්ථාන දෙකක සඳහන් වෙනවා. හුද්දක නිකාය හුද්දක පාඨ කියන ග්‍රන්ථය සහ හුද්දක නිකායේ සුතනි පාඨය කියන ග්‍රන්ථය. අප යා යුතු ගමන් මග ඉතාම ලස්සනට මුල සිටන් අග දක්වා අපේ ජීවිතයේ ලස්සන මල් වට්ටියක් වගේ අපේ ජීවිතය කොච්චර වටිනවාද කියලා පෙන්වලා දෙන ඉතාම අසිරිමත් සූත්‍රයක්. අප ඉපදෙනකොටම ලබාගත් දේවල් ගැන අපට පෙන්වලා දෙනවා අපි කොච්චර වාසනාවන්තද කියලා. අපට උපදෙදී ලැබිච්ච දේවල් දෙමෝපියන්ගෙන් ගාමිණී ලැබිච්ච දේවල් ගැන අපට කියලා දෙනවා අපි කොච්චර භාග්‍ය සම්පන්නද කියලා. ඒ තරක් නේ ගාමිණී ජීවිත කාලේ කරපු හොඳ දේවල් අපට මතක් කළ දෙනවා අපි කොච්චර පුණ්‍යවන්තයිද කියලා. ඒ තරක් නේ අපට ඉදිරියේදී කොයි තරම් දේවල් කරන්න තියෙද කියලා පෙන්වලා දෙනවා. අන්තිමේදී ආරි සත්‍ය දැකීම හරහා නිබ්බාන සත්‍ය කිරියාවට දක්වා ගිහිල්ලා පුත්තස්ස ලෝක ධම්මේ චිත්තම් යසන කම්පති අශෝකම් මෙරගන් කියමන් දක්වා ලාභලම්මාදී අටලෝ ධම්ම අභියස අකංකිත මනසක් ඇති කර ගැනීම දක්වා වූ මේ සුන්දර වූ ධාමග අපට පියවරක් ආසා පසක් කර දෙනවා. පින්නොත් මේ සූත්‍රය අපි කොයි තරම්නම් සජ්ජහන කළද කොයි තරම්නම් කියවලද අපි කොයි තරම්නම් අහලද මේක. නමුත් අපි බලමු ඇත්තටම අපි මේ සූත්‍රයට සාධකනිෂ්ඨ කළ තියෙද කියලා. භාගතුන් වහන්සේ ජීවමාන කාලයේ රාත්‍රී යාමයක එක්තරා දෙවි කෙනෙක් ඇහැර ප්‍රශ්නයක් ඇහුවා. බහුව දේව මනුස්සාට මංගලාණ අචින්තයෝ ආකංක මානසොත්තානන් බ්‍රෝහි මංගලමුත්තම භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ දෙමිනිසුන් බොහෝ දෙනෙක් මංගලකරුවන් මොනවද කියලා ප්‍රශ්න කරනවා. මංගලකරුවන් කියන්නේ මොනවද? මේ ජීවිතයන් සාර්ථක වෙන, මරණින් මතු ජීවිතයන් සාර්ථක වෙන යහපත පිණිස හේතු වන කරුණ මොනවද කියලා දෙවියන් සහ මිනිසුන් අතරේ ප්‍රශ්නයක් තියෙනවා. අන්නේ ප්‍රශ්නෙට උත්තර දෙන්න කියලා සඳහන් කරා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ කියන්නේ සත්තා දේව මනසන. දෙවියන්ට මනුෂ්‍යයන්ට සාසරුවේ මේ දේව කියන එකෙන් දෙවියන් සහ බ්‍රහ්මයන් කියන කොටස් දෙකමයි තියෙනවා. හැබැයි ස්කන්ධ පංචකයක් සහිත බ්‍රහ්මයන් වෙන්නට ඕන. ඒකමෝක්ෂාර විදියට අසංඛ්‍ය සත්‍ය වගේ ස්කන්ධ දෙකක් මිලක් බෑ. ඒ වගේම ස්කන්ධ හතරක් තියෙන අරූපාවචර කෙනෙක් වෙන්නත් බෑ. මේ ධර්ම ප්‍රයෝජන ගන්නවා. මේ ධර්ම ප්‍රයෝජන ගන්නම් පංචකෝහාර වර්ග සත්‍ය කියනට ඕන. මිනිස් ලෝකෝ එයින් ඉහළ තැනක උපතක් ලැබ කෙනෙක් වෙන්නට ඕන. ස්කන්ධ පංචකය සහිතව දේශනා කළේයි රූපේ තියෙනට ඕන එතෙන්දී. නැත්නම් දෙසවන්නේ සෝතාවදානිය ප්‍රඥාව ලබගන්න බෑ. සුතමේ ප්‍රඥාව ලබගන්න බෑ. මුලින් සෝවාන් වෙන කෙනෙකුට ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව තියෙනවා. අනේ නිසා බුදුරජාණන් වහන්සේගෙන් මේ ප්‍රශ්න අහන්නේ, උන්වහන්සේ ධර්ම දේශනා කරන්නේ, උන්වහන්සේ සාස්ත්‍රවරයෙක් වුණේ මේ ස්කන්ධ පංචකයක් සහිත දෙවියන් සහ මිනිසුන්ට. ඉතින් අපත් ඒ කොටස ඩායිදීනේ පිටපචර වාසනාවන්ත බලන්න. ස්කන්ධ පංචකයක් තිබුණත් වෙනතෙන් මිනිස්ලෝ කල්හට ගියා නම් අපිට මේ අවස්ථාව ගිලිනවා. මිනිස්ලෝ ජීවත් වුණත් උපතින් අපි දැඩි මිත්‍යා දෘෂ්ටික පවුලක හිටියා නම් අපට ඒත් මේ අවස්ථාව ගිලිහලා යන්න තිබුණා. උපතින් මිනිස්යම් වුණත් ඇත දුෂ්කර ගෝත්‍රික සමාජයක ජීවත් වුණා නම් ඒත් අපට මේ අවස්ථාව ගිලිහලා යන්න තිබුණා. උපතින් අපේ මනස ලෝකයේ වදන අඳකළු විහිරියාගේ සත්‍යයට පත් වුණා නම් මන්දබුද්ධි ගුණා නම් ඒත් අපට මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න බැරි වෙන තිබුණා. මේ සියලුම අවස්ථාවන් පසුබල කෙනෙක් ආව නම් අපට හොඳ බුද්ධියක් තියෙනවා නම් අපේ කන් දෙක ඇහෙනවා නම් බුද්ධෝත්පාද කාලයක ඉපදෙලා ඉන්නේ. අන්න ඒක නා උපතින් දෙපා අද දෙක මේ හතරම වෙලා කඳ කෑල්ල විතරක් සහිතව මෙලොව ඉපදුනත් ඒක නැගේ ජීවිතයක්. ඉතාම භාග්‍ය සම්පන්න ජීවිතයක් කියලා දේශනා කරලා තියෙනවා. කඳ දෙක ඇහෙනවනේ ඒ ඇහෙන දේ තේරුම් ගන්න පුළුවන් හොඳ බුද්ධියක් තියෙනට ඕන. එහෙමනම් එයාගේ අප්පා හතරම නැති වුණත් එයාට මේ දාන උපදින ගන්න පුළුවන්. එහෙනම් වෙන දින ඔබ කොච්චර වාසනාවන්තද බලන්න. ඔබට එහෙම ආබාධයක් නැහැ නේ, මොකුත් නැහැ. ඔබ අප්පා හොඳට හදලා තියෙනවා මම. ඔබ පින් සහිතව මේ ලෝකෙ ඉපදිලා තියෙනවා. පින්වතුනි, මෙන්න මෙතෙන් ආවනම් ඔබ ජීවිතයේ දුර ගමනක් ආපු අය. ඔබ ඉපදිච්ච මාතෘභූමියෙන් සම්පූර්ණයෙන්ම අනිත් පැතට ආපු අය. මේ පෘථිවි අහසේ පැය 22ක් 24ක් ගුවන් කාලය ගත කළ ආපු අය ඔබනි. බොහෝ දුර බැහැර ආපු අය ඔබ. රැකිරක් සංසයන්නේ අධ්‍යාපනය සොයාගෙන, ධනය සොයාගෙන ඔබ ගමන. ඒ ගමන තුළ දුරට ඔබේ ජීවිතය සාර්ථක කරලා තියෙනවා. ඒක වටිනවා පින්නතුනි. ඒක බුදුහමතුලාගේ පැල තියෙනවා. ඒකේ කටකින් පෙර පිනට ලැබෙන්නේ, අනිත් අතින් තමයි උත්සාහයක ලැබෙන්නේ, අනිත් අතින් ඔබට ලැබෙන හොඳ මිත්‍රයන්ගේ ලැබිච්ච දෙයක් ඒක. දෙමෝපිය අතර හොඳ කල්යාණ මිත්‍රයන් ඔබට ජීවිතේ මුණ ගැහුණා. එයාගෙන් ලැබෙන ප්‍රතිඵලයක් විදිහට අද ඔබ මේ සමාජ මට්ටම තුල ජීවත් වෙනවා. අන්න එතෙන්ට ආපු අය හැකීට පින්නේ අපි ඊට වඩා දෙයක් අපේ ජීවිත තුළ තියෙන්න ඕන. අපි වටිනා කෙනෙක් වෙන්න ඕන. අපේ වටිනා බව අප තීරණය කරන්න ඕන. අපි කොච්චර වටිනායිද කියලා. අපි ලැබුණු උපාධිය තරම් අපි වටිනවද? අපේ ගේ තරම් අපි වටිනවද? අපේ ධනය තරම් අපි වටිනවද කියලා බලන්න. මේ බලන්නේ කොහොමද තමන් හිතන විදිහ. අන්නේ ඉහළම මට්ටමකට තමයි වටිනාකම වැඩි කරගන්නක තමයි බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ. මුළු බුදුදහම පිනවෙන්නේ කාරණා දෙකක් පැහැදිලි කරන්න තියෙනවා. එකකට කියන්නේ මෛත්‍රී භාවනාව, අනිත් පැත්තේ අනිත්‍ය සංඥාව. වෙනත් විදිහකින් කියනවා නම් මෛත්‍රී භාවනාව ආනාපානසති භාවනාව. ඉහළම සංඥා විදිහට මෙත්තා හේතුමිත සූත්‍රයේ දේශනා කළේ මෛත්‍රී සිතිවිල තමයි. සීල සත්ත්වෝ සෝපත්ත්වා කියන මෙත් සිත තමයි ඉහළම තමන්ට තියෙන සංඥාව ලෞකික මට්ටමේ. මේ ලෝකෙින් හැම දෙනා සම්බේ සත්තා බාඳ සුගිතත්තා කියන පැතුම. ඒක කොච්චර දින වෙනවද? තමන්ට යම් කිසි කෙනෙක් මුණ ගැහෙනකොට ඇස් දෙකට පේනකොට මතක් වෙනකොට අන්නේ මතක් වෙන කෙනා ඔබේම දරුවා විදියට හිතන්න පුළුවන් මට්ටමට ඔබ හිත දින වෙනට ඕන. මාතා යතන යම් පුත්තම් ආයිසායක පුත්මනරකි. මෙතෙන් ගැන කම පිනුතුනේ මෛත්‍රිය දින වෙනට ඕන. ඒක තමයි ලෞකික මට්ටමේ ලෝකයේ තුල පිළිටලා ඔබට ලබන්න පුළුවන් ඉහළම මානසික නිරෝගීතාවය. මානසික සුවපත්භාවය. මේ මට්ටමට ඔබ හිතනවා නම් ඔබ හරි වටින කෙනෙක්. ඔබ ලස්සන හිතක් තියෙන කෙනෙක්. ඔබ හරියම හිතින් සුවපත් වෙච්ච කෙනෙක්. ඒ වගේම අන්‍ය සිතුවිල්ලත් එක්කම මේ මොහොත තුළ ලෝකයක් නිරුද්ධ වෙනවා කියන මොහොතක රූපේ නිරුද්ධ වෙච්ච මොහොතක මේ මොහොතේ මම මනසින් ලෝකයේ දේස තේරුම් ගන්න අවස්ථාව කියලා දකින එක. අනිත්‍ය සංඥා, අනත් සංඥා, අසුභ සංඥා, ආදීන සංඥාදී මේ දස සංඥා මට්ටම ඒක දිනු කරලීම තමයි ධර්මයේ ඊළඟ ඉහළ ස්තරය. මෙන්න මේක තමයි තමන්ගේ වටිනාකම දිනු කරගන්න තියෙන අවස්ථාව. මේ නැතුව පිනොතුනේ අපි කොයි මට්ටමින් ජීවුණත් අපට මේ ලෝකයේ තුල අපරාජිත වෙන්න බෑ. අපි හැමදාම පරාජය වෙනවා. අපි කොයිතරම් ධනයක් ලැබුවත් අපට වඩා ධනවන්තය ලෝකේ නොකර ජය ගන්න කරන්න බෑ. අපි කොයිතරම් ඉහළ රැකියාවක් කළත් අපි ඒ රැකියාවෙන් විශ්‍රාම කරනවා. අපි කොයිතරම් ඉහළ මට්ටමේ අධ්‍යයන ක්ෂේත්‍රයක හිටියත් අපේ රිසර්ච් එක කළ මාස ගණනකින් තවත් අලුත් කෙනෙක් රිසර්ච් එක අලුත් කරනවා. අපි කොයිතරම් ඉහළ මට්ටමේ වාහනයක් අරගෙන හිටියත් ඒ වහන්න කොන පොඩ්ඩක්වත් ගෑවෙන්නේ නැහැ කියන ගරන්ටි එක දාලා තිබ්බත් ඊළඟ අවුරුද්ද යනකොට ඒක එක්ස්පයර් වෙලා අල්ලපු විතර කියන අලුත් වශයෙන් ඒ වහන්න ගන්නවා. අපිට පින්නතේ මේ භෞතික ලෝකයේ තුල අපි කොච්චර දැඟලුවත් අපට සැබෑ වෙන හැනකට බෑ. අපට පරාජය වෙනවා පින්නත. ඒ මොනවා නොවුනත් මරණය අපිට අපට පරාජය වෙන්න සිද්ධ වෙනවා. ඒක ඇසි කියලා ගන්න මොහොතේ අවුරුදු 50කට සම්බන්ධ සියලක්ම හැංගෙනවා. අපි හදාගත්තු ගෙදර අප විසින් පෝෂණය කළ දූ දරුවන් අපි මේ ගිහින් පෑක් දෙක යනකොට අපේ ගෙදරින් අයින් කරනවා. යථාර්ථයේ මේක වෙන. මේක කාටවත් වරදක් කියන දෙයක් නෑ. අපිත් අපේ දෙමු කියන එකට මේකමයි. මේක තමයි සාමාන්‍ය ස්වභාවයක වරදක් නෙවෙයි. මේක තමයි යථාර්ථය. හැබැයි මේ යථාර්ථය තුළ අප කල්පනා කළ බලන්න ඕන අන්නේ අත්තරයන් ලෝකයේ තුළ අප සැබවි නොටි ජීවිතයට වටිනකමක් දෙලද තියෙන්නේ. මෙන්න මේ කාටකින් අනිත්‍ය සංඥාවත් අනිත්‍යයෙන් මෛත්‍රී සංඥාව තුළ ලෝකෙ තුළ වාසය කිරීමත් තුල අපේ මනස දිනු කරගන්න පුළුවන් නම් එදා අපි මිය ගිහුව දවසදී අපේ මේ ශරීරයේ කොටස් ටික අරගෙන යන දෙවිවරු ධාතු කරුණු අරගෙන එන වෙනතුනි. අපේ කෙස් ටික කේශ ධාතු කියලා අරගෙන යන දෙවිවරු වෙනවා. නමුත් අද බලන්න අපේ ජීවිතය එච්චර වටිනවද කියලා. අපි මිය ගියාට පස්සේ අපේ භෂ්මාවශේෂ ශේෂ ටික ගෙනල්ලා ගෙදර තියාගෙන කැමතිද? ගෙදර ඉන්න කට්ටිය. අනේ කොච්චර නම් උදව් කරලා තියද අපේ අම්මා අපේ අප්පච්චි අපේ තාත්තා. අපි භෂ්මාවශේෂ ටික කාමරෙම තියලා තියමු කියලා. අඩු ගානේ පින්නතුනේ මොහොතේ පා කරන කන්වත් ගඟකට දාන තරම්වත් කාලයක් අපේ ඇස් ටික අපේ භෂ්මාවශේෂ ටික ගෙදර තියාගන්න. බලන්න කොච්චර වටිනවද කියලා. අපි ඔබේ වටිනාකම ඔබ ජීවිත කාලයක් වෙහෙසුනේ මේකටද? මේ දෙයක් අපි කරන්න ඕනේ පිනොතනි. පුත දාරස සංඝව කියලා මංගල සූත්‍ර දෙයක් තියෙනවා. ඒක දරුවන්ට අපි උපරිම සලකන්නට ඕන. හැබැයි ඒ සැලකිලිට වඩා වැඩි සැලකිල්ල අපි අපේ හිතට දීලා තියෙනට ඕන. අනේ හිත දිනු කරා නම් අපි යන මාර්ගයේ අපේ දෙපයට පැහැගෙන දූවිලි ටිකක් පිනොතනි. ලෝකයේ සත්පුරුෂ මිනිසුන් වන්දනා කරලා සුගතිගාමී වෙනවා. අපි වාසය කරපු කුටියටත් වඳිනවා. අපි පාවිච්චි කරපු ඇඳුමටත් වඳිනවා. බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරපු පාත්‍රා ධාතුවට පටි ධාතුවට වඳිනවා. ඒ වන්නේ නෑයි. ඒ වන්නේ මේ ටික දරාගෙන හිටියේ මනසින් දිනු වෙච්ච උත්තම මනුෂ්‍ය රත්නයක් නිසා. අනිත් වගේ කෙනකින් අපි අපේ ජීවිතේට සැබෑ වටිනාකම දෙන්නට ඕන. අන්‍ය වටිනාකම දෙන ජීවන ගමනේදී අපි බාහිරින් ලබා ගන්න වටිනාකමක් නෙමෙයි පිනතුනි. අප ගැනම හිතලා අපි කොච්චර වටින කෙනෙක්ද කියලා අපිට තේරුම් ගන්න අවස්ථාවක් මේක. අන්න ඒකට තියෙන මැප් එකක් වගේ සිතියමක් වගේ තමයි මේ මංගල සූත්‍රය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මංගල කන්න මොනවද කියලා. එකිනෙක විස්තර කරනවා. මොනවද ඒ? අසේවනාච බාරහණ පඬිතානන්ද සේවනහ. ඊළඟට පූජනීය පූජානන්දන් ඒ තමයි මංගල. අසේවනාච බාරහණ බාලයන් ඇසුරුණ කිරීමත් නුවණැති පඬිත ඇසුරු කිරීමත් මංගල කන්න විදිහට දේශනා කරනවා. ඒ වගේම පූජාච පූජනීයන් පිළිවි සම්පදීම බාලයන් ඇසුරුණ කිරීම භාගතුන් වහන්සේ දේශනා කරනවා. අන්දංච ඒකචක්කුංච ආරහ පරිවත්ති ද්විචක්කුන් අනුසේවිත සෙක්කම් පුරුසකු කළ අන්දයාත් එක ඇහැත් වෙන කෙනත් දුරින් දුරු කරන්න. ද්විචක්කුන් අනුසේවිත ඇස් දෙකම පේන කෙනෙක් ආශ්‍රය කරන්න. කාටද මේ ඇස් දෙකම අන්ධ කෙනෙක් කෙනා කියලා කියන්නේ? මෙලොව ජීවිතයේ සාර්ථකත්වය දන්නේ නැති කෙනත් මරණින් මතු ජීවිතයේ සාර්ථකත්වයක් කියන මේ දෙකම දැනගෙන ඉන්නට තමයි අන්ධයා කියලා කියන්නේ. ඒක චක්කු එකක් වෙන කෙනෙක් කියන කාටද මේ ජීවිතයේ සාර්ථකත්වය ඉහිලිම ලබනවා? ඊටාම කීර්තිමත් ධනවත් වියත් ජීවත් වෙනවා. හැබැයි ඇස් දෙක පියා ගන්නකොට ඊළඟ ඇස් දෙක ඇරන් දැනගෙන යට විශ්වාසයක් නැහැ. යැයි මේ මිස්සෙම පහළට යන මේ ජීවිතයේ සාර්ථකත්වය විතරයි නැති. එනිසා භාගතුන් වහන්සේ දේශනා කරන ඇසුරු කරන නම් ඇසුරු කරන කවුද? ඇස් දෙකම පේනගෙන මේ ජීවිතයේ සාර්ථකත්වය ගොඩනගා ගන්න ගමන් මේ සම්පටිගත කරපු මොහොතේ ඊළඟ තැන හිත පිළිසින ගන්න තැනගෙන අවබෝධයක් තියෙන ඒ සඳහා කටයුතු සම්පාදනය කළ තියෙන කෙනා ඇසුරු කරන්න කියලා දේශනා කරනවා. මේ පුද්ගලයන් ඇසුරු කිරීම පිණිස ළඟින් ඉඳන් ඇසුරු කිරීමක් නෙවෙයි ඇත්තටම. ඇසුරු කිරීම කියලා කියන්නේ අපේ කුමන පුද්ගලයාගේ අනුශාසනාද වැඩිපුර අහලා තියෙන්නේ, වැඩිපුර පිළිපදින්නේ, වැඩිපුර හිතන්නේ කියන කාරණා. මේ පඬිතයා සත්පුරුෂයා ජීවත් වෙන කෙනෙක් වෙන්නත් පුළුවන්, ජීවත් නොවන කෙනෙක් වෙන්නත් පුළුවන්. ඇතැම් විට පොතපතක් වෙන්නත් පුළුවන්, දේශනයක් වෙන්නත් පුළුවන්. බුද්ධ කාලේ නම් මේ කල්යාණ මිත්‍රයා මුහුණට මුහුණ මුණගැහෙන්නට අවශ්‍යතාවයක් තිබුණා. නමුත් අද අධ්‍යාපනයේ දිනුරි, නවීන තාක්ෂණයේ දිනුරි ලෝකේ ඉන්න ඕනෑම කල්යාණ මිත්‍රයෙක් ඔබේ ධර්ම දොරකඩට ඉඩගෙන ගන්න පුළුවන්. ඔබේ දේශනයක් අහන්න පුළුවන්. හැබැයි ඔබ අහන්නේ මොනවද? ඔබේ ගුණාංග මට්ටමේ ස්වභාවයක තමයි ඔබ අද දේවල් ශ්‍රවණය කරන්නේ. අන්න ඒ දේවල් ශ්‍රවණය කිරීම මත තමයි පිනතුනි සැබෑ අපට අපේ දියුණුව තීරණය වෙන කාරණේ බවට පත් වෙනවා. අන්න ඒ ස්වභාවයේදී භාගතුන් වහන්සේ අපට දේශනා කරනවා එකතකින් ලෞකික මට්ටමේ ඉහළම දියුණුව ලබා ගන්න ගමන් අනිත් පැත්තේ ලෝකෝත්තර මට්ටමින් ඉහළම දියුණුවට පත් වෙන මාර්ගය අපට බුදුරජාන් වහන්සේ දේශනා කළා. කොහොමද මේ ගමන ළඟ තීරණය වන්නේ? අන්න ඒ ගමන් මාගේදී පූජාක පූජනීයන්ත පිටිය යුක්තම් පුදන්නට ඕන. ගෙදරදී අම්මා තාත්තා වෙන්න පුළුවන්, පාසලේදී ගුරුතුමා වෙන්න පුළුවන්. මෙන්න මෙයන් පිදීම පුදන කොට පිදුම ළමයි කෙනා නෙවෙයි ඉස්මතු වෙන්නේ. ඒ පූජාවට ලක් වෙන කෙනා පිළිගන්න. ඊළඟට පතිරූප දේශ වාසෝච සුදුසු ප්‍රදේශයක වාසය කිරීම. සුදුසු ප්‍රදේශය කියන්නේ මොකද්ද පින්නතුනි? සාමාන්‍ය කෙනෙක් සැලකන්නේ කරදර කම්කටොළු අඩු වෙනම්, යුද වාතාවරණ අඩු වෙනම්, ලෙඩ රෝග අඩු වෙනම්, ධනින් හොඳට උපයන්න පුළුවන් නම් ඒක තමයි සුදුසු ප්‍රදේශයක් විදිහට සාමාන්‍ය කෙනෙක් සැලකන්නේ. ඒක හරි පින්නතුනි. හැබැයි ධර්මයේ තුල අපි ගැඹුරට ගියහම අපිට පේන දේ තමයි වඩාත්ම ඉහළ තලයට ගියාම ප්‍රතිරූප දේශවාසී කියන්නේ මොකද්ද? අපිට ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන් වටපිටාව. කොයිතරම් ඉහළ ධර්මයක්ද අපට ඇහෙන්නේ? අන්නේ ඇහෙන ධර්මයේ පොලිටිය තමයි අපේ ප්‍රතිරූප දේශවාසී කියලා කියන වෙන්නේ. ඉහළම ධර්මය ඇහෙන්නට ඕන. මොකද ඔබ ජීවිතයේ ඉහළම දෙයක් හොයාගෙන ආපුවායි. ඔබ සරල දෙයක් හොයාගෙන ආපුවායි නෙවෙයි. ඔබ රටක් තෝරගත්ත නම් ඉහළම රට තෝරගත්ත කෙනා. ඔබ ස්ටේට් එකක් තෝරගත්ත නම් ඉහළම ස්ටේට් එක තෝරගත්ත කෙනා. සිටි එකක් තෝරගත්ත නම් ජොබ් එකක් තෝරගත්ත නම් වාහනයක් තෝරගත්ත නම් ඒ කුමන දෙයක් තෝරගත්තත් ඔබ තෝරගත්ත ඉහළම දේ. ඒ වගේම වෙනතනි ඔබ ධර්මයේ ළඟදී ඔබට මේ කුසලතාවය තියෙන්න ඕන. ධර්මය තුළ ඉහළම එසෙන්ස් එක ස්පිරිට් එකම අප ගන්න දැස් වෙන්නට ඕන. අනෙහිදී ප්‍රතිරූප දේශනාසයේ මංගල කාර්යයන් පිටට දේශනා කළා. මෙලොව ජීවිතය සාර්ථක වන්න මරණින් මතු ජීවිතය සාර්ථක වන්න ඒ තුන කාර්යයන් පිළිවෙත. ඊළඟ පුබ්බේක කටපොඤ්ඤතා අපේ පෙර තින්කල ඇති බව කියන එක. ඔබට පින්නතනි ඔබේ රූපයේ දිහා බලනකොට ඔබ කණ්ණාඩි ළඟට යනකොට ඔබට තේරුම් ගන්න පුළුවන් ඔබ කොයිතරම් භාග්‍ය සම්පන්න කෙනෙක්ද. ඔබ මනුස්ස ජීවිතයක් ලැබුව කෙනෙක්. ඔබ හොඳට ඇස් දෙක පේන කෙනෙක්. ඔබ කන් දෙක හෙන කෙනෙක්. හොඳ නුවණක් තියෙන කෙනෙක් ඔබ. අනෙකෙන්දී ඔබට ඔබේ මේ පෙරකින් ඇති භාවයේ තේරුම් ගන්න පුළුවන්. ඔබට මේ පින අඩු වුණා නම් ඔබ ওই මිනිස් කෙස් ගන්න. ඔහොම කෙස් ගන්නක් නෙවෙයි ඇත්තමිට මාළුගේ වරලක් වෙන තිබුණා. ඇතැම් වෙනස් සැටිගේ කොට කොටසක් වෙන තිබුණා. එතනින් මුදවලා මනස රෝගේ බුද්ධෝත්පාද සමයෙන්ද ඉතම ලක්ෂණ සිරුරක් ලක්ෂණ අංගපස්සම ඔබට ලැබුණේ ඒ පෙරකින් ඇති භාවය නිසා. මේක මංගල කාරණයක් වෙනවා. ඔබ හැමදාම කණ්ණාඩි ළඟට යනවා. රෙස්ට්රූම් එකට යනවා. යන හැම වෙලාවෙදිම මේක සිහිපත් කරන්න. පොබ්බේට කත පොඤ්ඤතා මංගල කාරණයක් වෙනවා. ඒක හිතන හැම මොහොතකම තමගේ ජීවිතය සතුටක් ඇති වෙන්නට ඕන. ඔබේ ජීවිතේ කොයිතරම් අඩුපාඩු දුර්වලතා තිබුණත් ඔබ කණ්ණාඩි ළඟට යන හැම මොහොතෙම හිතන්නේ මම මේ තරම් පින් කළා නේද මේ ලෝකෙට ආවේ. මම කොච්චර භාග්‍ය සම්පන්න කෙනෙක් නේද? ඉදිරියට තම මම එක දවසක් ජීවත් වුණා. අද දවස විතරයි නම් මම ජීවත් වෙන්නේ. ඒ වුණත් මගේ ජීවිතේ කොච්චර වටිනා කොච්චර වාසනාවන්ත ජීවිතයක්ද කියලා ඔබ නැවත නැවත කියනවා. පුබේට කටපොඤ්ඤතා ඊළඟට පින්නතුනි අත්ථ සම්මා අනිදික අපේ සිත මනාව පිටුවන්ගෙන අපිට වටිනාම දේ අපේ හිත. අන්නේ හිත ඇහැට පෙනෙන රූපවලින් අපේ කනට එන ශබ්දවලින් නාසයට එන ගඳ සුවඳවලින් දිවට එන රසයෙන් කයට එන පහසින් ඒ හිතට දුකක් නොවන විදිහට ඔබ ඊතාම ලස්සන ශක්තිමත් හිතක් හදාගන්නට ඕන. අන්නේක තමයි අත්ථ සම්මා අනිදික කියලා කියන්නේ. ඔබට ඇහෙන දේවල් ඕලඟ ඉන්න බැරි නම් පිනුත් යාපේ සාර්ථක වෙන්නේ නැහැ. අපි සාමාන්‍ය යථාර්ථය නෙවෙයි අපට බැන්නක් පිනුතුනි. පිරිසක් මැදදී අපේ අගුණයක් දුර්වලතාවයක් කෙනෙක් කිව්වද අපි බලන්න ඕන ඇත්තට මේක අඩුවක් තියනවද? අඩුවක් තියනවා එක හදාගන්න අඩුවක් නැත්නම් මට ඒක අදාළ නැහැ කියලා බැහැර කරන තරම් තමන් මනසින් ශක්තිමත් වෙන්න. බුදුරජාණන් වහන්සේ සංඝරත්නයට දේශනා කළා යම් කෙනෙක් දොස් කිව්වත් ඒක එකපාරට බැහැර කරන්න එපා. බලන්න ඇත්තට මේක අඩුවක් තියනවද කියලා. එහෙම නැත්නම් කමන්ට අදාළ නැහැ. ඒ බැනම වෙනටම බාර ගන්න කියන්නේ. එච්චරයි. ඇයි ඒක කමන්ට නෙවෙයි කියලා කියන්නේ? අපට අදාළ නම් තමයි බාරගත්තට කමන්නේ. අපට අදාළ නොවෙනවා නම් අපි කිසිසේත් ඒක බාර ගන්න අවශ්‍ය නැහැ කියලා. අන්න අත සම්මා අනිදිත. තමන්ගේ හිත සාර්ථක කර ගැනීම හිත රැක ගැනීම මංගල කාරණයක් කියලා දේශනා කරනවා. බාහු සංකේත සිප්පංච විනයෝච සුසික්ඛිතෝ සුමාසිතාජ්ජ ආවාචා හේතම් මංගල දුත්තම. බාහු සංකේත බොහෝ ශිල්ප දනකම බොහෝ අධ්‍යාත්මයේ තියෙන බව විශේෂ දැනුම භාෂා ඥානිකා කියන තැනට වන්ද අනිත් අතින් සිල්පඥානෙ කායික කුසලතා. රැකියා වර්ග ලෝකේ ප්‍රධාන දෙකක් තියෙනවා. එකක් සම්ජෙති. සයන්ස් වගේ සම්ජෙති ඉගෙනගෙන ලැන්ග්වේජස් ඉගෙනගෙන ලබන දැනුමක් තියෙනවා. ඒ වගේම එක එක වෘතීන් තියෙනවා. පෙදරියලු කර්මාන්තය වෙන්න පුළුවන්, වඩු කර්මාන්තය වෙන්න පුළුවන්, ප්‍රියදුරන්තය වෙන්න පුළුවන්. ඒව කායික කුසලතාත් එක්ක යන වෘතීන්. අන්නේ දෙකෙන්ම සාර්ථක වෙලා ඉන්න එක තමයි මංගල කාරණයක්. තමන්ට ජීවිතය අතට දෙයක් ලැබෙන්න පින්නතුනි අනේ කුසලතාවයත් එක්ක. මේ ජීවිතය සාර්ථක කරගන්න පින්නතුනි. ඉහළම අධ්‍යාපනයක් ලැබලා ડોක්ටරේට් එකක් නෙවෙයි වෙනදේ ડોක්ටරේට් එකක් ගන්නවා. මාස්ටර් ඩිග්‍රී එකක් නෙවෙයි මාස්ටර් ඩිග්‍රී දෙකකට වඩා ගන්නවා අනිවාර්යයෙන්. සබ්ජෙක්ට් එකක් නෙවෙයි. සබ්ජෙක්ට් කීපෙකින් මාස්ටර් ඩිග්‍රී සබ් ගන්නට වන් පුළුවන්. ලැන්ග්වේජස් දෙකක් නෙවෙයි ලැන්ග්වේජස් කීපයක් පුළුවන් වෙනට වන්. කලංගය දැන කරන් දනන අපි සාර්ථක නැහැ පින්නතුනි. ලිංගුස්ටිකල් එකන කාරණයක් කියනවා. If you know both languages you are bilingual. If you know three languages you are trilingual. If you know only one language you are American කියලා. ඒ නිසා විශේෂයෙන් පින්නතුනි අපි ආසියානු කරයන් හිටියද අපි අනිවාර්යෙන් භාෂා දෙකකට වඩා ගන්නයි. අනේ භාෂා දෙකකට වඩා ගන්නකොට විශේෂයෙන්ම අපේ පිනතුන් ඉංග්‍රීසි භාෂාවෙන් කවුරුත් දේශනා කරනකොට පොඩ්ඩක් වැරදිච්ච ගමන් ලොකු විවේචනයක් කරනවානේ. නමුත් පිනතුන් මේ රටේ ඉපදෙච්ච අය කොහමද ඉංග්‍රීසි භාෂාව වැරදෙනවා නම් මොකද කියන්නේ? යාගෙන බුද්ධිමත් කෙනෙක් කියලා. ඒ කියන්නේ මොකද්ද? යා අනිවාර්යෙන් භාෂා දෙකකට වඩා දන්නවා. ඒ තරක් නෙවෙයි. යා සංස්කෘති දෙකකට වඩා ස්පර්ශ කළ දෙයක්. යාර ඉංග්‍රීසි වල ෆ්ලුවන්ට් ആയിට වඩා යාගේ ඇතුළේ අංශ දෙකක් තියෙන කියලා දන්නවා. ඒ නිසා ඔබට ඉංග්‍රීසි වැරදුනා කියලා අඩුපාඩුම් දෙන්න කියලා ඔබ කවදාවත් ඔබ ඒ ගැන දුකක් හිතනවක් නැහැ. ඒ විතරක් නෙවෙයි ඔබට ධර්මය හෙනවනම් කැරිච්ච ඉංග්‍රීසි වලින් හරි ඔබට ධර්මය හෙනවනම් ඔබ එතෙන් දෙයක් ගන්න බෑ. ඒක තමයි වැඩේ. ඒ නිසා මේ බාහුවසක්කංජ සිල්පංච කියලා මේ කාරණේදී මේක මංගල කාරණයක් විදිහට සඳහන් කරනවා. විනයෝජ සුසිකිතෝ සුසිකිතෝ. විනය කියන්නේ විඥානුකූල භව. රටක නීතියක් තියෙනවනම් ඒ නීතියට අනුගත වෙන්නට ඕන පින්නතනි. කොයි රටේ හිටියත් නීති ගරුක පුද්ගලයන් වෙන්නට ඕන. ඒක මංගල කාරණයක්. ඒක තමයි කරදර රටෙන් ජීවත් වෙන හේතුවක් වෙන්නේ. සුසිකිතෝ. ඒ වගේම තමයි හොඳ ශික්ෂණයක් තියෙනට ඕන, ඩිසිප්ලින් එකක් තියෙනවට ඕන. ඒ වගේම සුභාසිතාකේ ආවාචා යහපත් වචන කතා කරන කෙනෙක් වෙන්නට ඕන. මෙන්න මංගල කාරණා පින්නතුන්. මේ ඔබ දැන් කරන දේවල්. අන්නේ දේවල් සමන්ත සතුට ලැබෙන දේවල් කියලා හිතන්න. හැබැයි පින්නතුනි සුභාසිත වාචා කියලා කියන්නේ ප්‍රියමනාප වචනම කතා කරාට සුභාසිත වෙන්නේ නැහැ. මේක හොඳට මතක තියාගන්න. සුභාසිත වචනයක් කියලා තීරණය කරන්නේ ඒ අර්ථයේ වචනේ කොච්චර බරක් තියෙනවද? කොච්චර අර්ථයක් තියෙනවද? අපිට තියෙන තුනේ යම් කිසි කෙනෙක් ඉතාම ලස්සන වචන වලින් අපව මුලා කරන්න පුළුවන්. අපිව රවට්ටන්න පුළුවන්. අපි දෙයක් ගන්න බොරු වර්ණනා කරන්න පුළුවන්. ඒක සුභාසිත වචන වෙන්නේ නැහැ පිළිතුර. කෙනෙක් අපිව සුමකට ගන්න අපිට බනින්න පුළුවන්. අපිට සැර වචනෙන් කතා කරන්න පුළුවන්. පිරිසක් මැදදී අපේ අඩුපාඩුව සමාජයට ලක් කරන්න පුළුවන්. ඒ වුණත් වෙනතුනේ ඒක සුභාසිත වචන. වැඩිපුර රෙෆරන්ස් සයිට් අවශ්‍ය නම් අබේරාජ කුමාර සූත්‍රය බලන්න. ඒ සූත්‍රේ ලස්සනට එක්ස්ප්ලේන් කරනවා ද ඩිසිප්ලින් ඉන් ස්පීච් කියන එක. ලැන්ග්වේජ් ෆිලොසොෆි කියන එක. බුදුදහමේ කොච්චර ඉගෙන මට්ටමේ මේ වචනේ ඩිසිප්ලින් එක බලනවාද කියලා සඳහන් කරනවා. මේක තමයි කෙනෙක්ගේ ආධ්‍යාත්මික දියුණුවෙහි සාර්ථකත්වය බලන ප්‍රධානතම නිර්ණායකයක් බවට පත් වෙනවා. මාතාපිත උපණ්ඨානං පුත දහස සංඝෝ අනාකුලාච කම්මන්තා ඒ තමයි මංගල මුත්තම. අපේ හතර සැලකීම මංගල කාරණයක් වෙනවා. පුත දහස සංඝෝ ඔබේ දරුවන්ට සංග්‍රහ කිරීම, උදව්පකාර කිරීම, පෝෂණය කිරීම මංගල කාරණයක්. බලන විනෝදින පින් කන්නේ මේවා. ඔබ හිතනදී ඔබේ දරුවන්ට කයම බිමට ගොයනක පින්කමක් කියලා මංගල කර්ණයක් කියලා. දරුවන්ට බඩු දෙක ගේන කඩේට යනකොට හිතන්න පින්නතුනි මේ සත්‍යයන් පිරිසකට මම මේ දානයක් දෙන්න. දන්සලකට බඩු ගේන්න යන්න කියලා ඉතර යන්න. ගෙදර කෑම වෙනකොට දන්සලට කෑමට ගුවෙනවා කියලා අදහසින් මෛත්‍රියෙන් එක කරන්න. දරුවන් කියන්නේ මේ සසර ගමන් කරන සත්‍යෙක් වෙනද. ඊයට කරන උපකාරයක් කියලා සැලකලා. ඊය සුමකට ගන්න. මේ සමාජයේ ඉහළ තැනට ගන්න. ලෝකෙට යහපතක් කරන්න. ලෝකෙට නව නිර්මාණ ඉදිරිපත් කරන්න. මේ පුද්ගලයෙක් මම නිර්මාණය කරන්නේ මම මේ මහසිල හම්බ කරන්නේ. මේ බඩු දෙක ගන්න. මගේ දැහැතින් මේ කෑම උයන්න කියන එක හිතන්න ඔබ. ඒ වුණොත් වෙන දිනක මංගල කාරණයක් වෙනවා. පුතේ අරස්සංගෝ දරුවන සැලකීම සාමේ බහරයවට සැලකීම මංගල කාරණයක් විදිහට අපට අපේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා කියන බලන්න කොයි තරම්නම් අපේ ජීවිතේ ලස්සන අපේ වචනංගම වහන්සේ දේශනා කරනවාද කියලා. ඊට පස්සේ දන් දීම් දානංච ධමචරියාච ඥාතකානංච සංඝෝ අනවඥානි කම්මානි ඒතම් මංගල මුත්තම. දන් දීම පින්නතනි. පිරිසුදු සිතින් පිරිසුදු දෑතින් තමන් මහන්සියෙන් හරියම්බ කරපු දේ තමන්ගේ අම්මට තාත්තට වෙනුවෙන් දන් දීම. මුලින්ම තමන් තමන්ගේ ධනෙ පෝෂණය වෙනට ඕන. අත්තාන සුකේති පීනේති. මාතා පිතුන්නම් සුකේති පීනේති. අම්ම තාත පෝෂණය කරන්න පින්නතනි. අපට ලේය. අපට රුධිරය. අපේ ඇඟේ මේ හැම අපේ සුසුම අපට දීපෝ. අපේ ආදරණීය අම්ම වෙන්නේ. ආදරණීය පිතුමා වෙන්නේ. අපි මහන්සියෙන් හම්බ කරන දේ පින්නතනි පරිත්‍යාග කරන්නට ඕන. යා ඉන්නවනම් උපරිමරක බල ගන්නට ඕන. යන්නවන හැමදාම කතා කරන්න පුළුවන් නම් ඒත් එක කතා කරන්න ඕන. අපේ මුළු ජීවිතේම කියන අපි ආමන හද දෙන්න. භාගතුන් වහන්සේ දේශනා කරනවා. සුඛ මත්තේ යතා ලෝකේ අතෝ පෙත්තේතා සුඛා කියලා. ජීවිතේ කෙනෙක් කොයිතරම් සතුටෙන් සැනසීමෙන් ජීවත් වෙනවාද කියලා බලන ප්‍රධානතම නිර්ණායකය තමයි තමන් කොච්චර තමන්ගේ ආමතක දෙන්නට සලකනවාද කියන තැන. යක ඕන තරම් අඩුපාඩු තියෙන පුළුවන් තියෙනවා. අපි මේ ලෝකෙට බිහි කිරීම මැද පේනතුනි ඒයට අපි උදව් කරනවා. දසමසක් ඕ නමසක් මාතාරක් හෝ ඒ මෞකසේ තියාගෙන ඉඳලා මෙලොවට ජනිත කිරීම මැති ඒයට අපි සලකනවා. බහතුනාච දේශනා කරනවා අම තාත දෙන්නව නම් උපරිම සලකන්න පේනතුනි. නැත්නම් එයට පින් අනුමෝදන් කරන්න. ඒ විතරක් නෙවෙයි දානෙ විතරක් නෙවෙයි අමර තාතර සලකන්නේ. මියගේ අමරණ තාතර සලකන්නේ සිල්වත් වෙන අපි මිතුනි. සිල් සමාදන් වෙලා සිල් රැකලා අමරණ තාතර පින්මනවද කරන්න පුළුවන්. රෙෆරන්ස් එක බලන්න ආඛංකයේ සූත්‍රය මධ්‍යම නිකායයි. මෙන්න මේ විදිහට තමන් දාණය අමතක් වෙන්නේ පූජනීය උතුමන් වෙන්නේ නැති බෙරයා වෙන්නේ අවශ්‍යතාව තියෙන වෙන්නේ විශේෂයෙන්ම අධ්‍යාපන ලබන දරුවන් වෙන්නේ දැස් නොපෙනෙන ආබාධිත දරුවන් අය වෙනුවෙන් පුළුවන් මට්ටමින් ඔබ පරිත්‍යාගයක් කරන ඔබ දැන් තමයි කරනවා කරනවා කියන සතුට වෙන්න. තින් හනම දැන් ඉන්න. ඒක මංගල කර්මයක ජීවිතේ. දානේ. ආමිත දාන විදියට භෞතික දේවල් දෙන්න පුළුවන්. අබේ දාන විදියට ජීවිත දාන දෙන්න පුළුවන්. ධර්ම දාන විදියට ධර්මයෙන් දාන දෙන්න පුළුවන්. මේ තුන් ආකාරයෙන් බුදුදහම තුල වර්ණනා කරනවා. එනිසා දේශනා කළේ මේ දන් දීම මහත් වූ පින්කමක් විදිහට සියලු දානයන් අතුලින් ධර්ම දානයේ උතුම්ම පුණ්‍ය කර්මයක් විදිහට දේශනා කළා. ධම්මචර්යාච ධර්මයට අනුව ජීවත් වීම. වරදින් නිදිනා යහපතේ දීම. සබපාපසකරණං කුසලසෝක සම්බදං. මෙන්න පිනතුනි ධර්මානුකූල ජීවිතය කියන්නේ මෙන්න මේක. මෙහෙම ජීවත් වෙනවා නම් අන්න ඒක මංගල කරන්නේ. ඥාතකානං සංඝෝ ඥාතීන් සංග්‍රහ කිරීම. ඥාති බලි කියලා දේශනා කළා ධර්මයේ තුල. ඒ කියන්නේ ඥාති මෙතන යුතුයකම්. ජීවත් වෙන ඉන්න ඥාති මෙතන යුතුයකම් තියෙනවා. මේකේ ඥාති මෙතන යුතුයකම් තියෙනවා. ජීවත් වෙන ඥාති අධ්‍යාපනයේ ආර්ථිකයෙන් ඉහළ තලයකට යන උදව් කරන අයද. යට ගුණ දහමින් දින උදව්වක් කරන මියගේ ඥාතිට පුණ්‍ය අනුමෝදනා කරන විශේෂයෙන් පිනු ඥාහාර පාන වලින් විතරක් නෙවෙයි විශේෂයෙන්ම තමන්ගේ ජීවිතේ හුඟක් උදව් උපකාර කරපු අයට දහමින් උදව් උපකාර කරන අඩුම වශයෙන් ඔබේ සංයුක්ත ඥාතීන් 5 දෙනෙකුට වන්න. එයන්නේ යන කලින් යට සුගතිගාමි වෙන්න පුළුවන් විදියට ඍජුව හේතු වන පින්කම් වටය යොමු කරන්න. එයන්නේ ගිහපු දවසේදී එයාගේ මෘත ශරීරය දිහා බලලා අනේ මේ මිය ගිහපු කෙනා මගේ උපකාරයෙන් දැන් මේ මොහොතේ සුගතිගාමි තැනක ඇතැයි කියලා හිතන පුළුවන් විදියට ඔබ යට උදව්වල තියෙනට ඕන. වැඩි දියට විතරක් නෙවෙයි වෙනතුන ඔබේ දරුවා වුණත් ඔබ ජීවත් වෙන කාලය මේ යන පුළුවන්. ඒක කලින් හිතලා දැන වෙනතුන. ඒ දේ වුණාට පස්සේ මං තුන් හිතකින්වත් හිතුවේ නැහැ කියලා නම් කියන්න බෑ. බුදුහාම දේශනා කරනවා මේක නිතර හිතන්න. සබ්බේ පීහි මනාපේහි නානා භව විනා භව. සියලුම ප්‍රිය මනාප වලින් තමට මේ නැති සිද වෙන බව කලින්ම මෙනෙහි කරලා කියන්නේ. මේක විෂුවලයිස් කරලා කියන්නේ. මෙම සත්‍යයක් ආවොත් මම එක මොහොන දෙන සෝදානන්ද කියලා කලින් බලලා තියෙනවා. ළඟදීත් ඔබට මතක ඇති එක්කෙනා කාන්තාවක් YouTube සාකච්ඡාවකදී සඳහන් කළා තමන්ගේ දරුවට ගොක්කෝ මිය කියලා කියලා. වයසක කාන්තාවක් දරුවෝ 4 දිනක් හරි 5 දිනක් හරි නේ. ඒ දරුවට ගොක්කෝ මිටි මිටි මිය ගියේ නම් තාම වෙනවරු 80 ගණන් වගේ. යා කොහොමද ජීවිතේ මොහොන දෙලේ ඉන්නේ කියලා සඳහන් කරනවා. යා දැන් සිල්මැන කෙනෙක් පස්සෙන් ඉන්නේ. නමුත් යම් කොයිතරම් සාර්ථක වෙයි දරුවාගේ මරණය ඉදිරිපිටදී ඇය මූණ දුන්නාද කියලා ඒක ලස්සනට විස්තර කරනවා. මෙන්න මේක තමයි කියන දේ අපි දහම් දුන්න ලබන පන්නරේ. මෙතෙන්ට එන්නේ බුදුහාමරට ධර්ම දේශනා කළේ. ටිකක් සුන්දර ලෝකවල සිහින ලෝකවල පාකරවන්න නෙමෙයි. බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ. යථාර්ථයට මූණ දෙන පින්නතුනි. ඒක තමයි බුද්ධිමත් බව කියලා කියන්නේ. පටාචාරාව. එක දින මරණහයකට මූණ බෑවා. කිසාංගෝතමී සියකම දරුවා දැස් ඉදිරිපිට හුණා. අප ධන ලෝකයේ තුල පින්නතුනි අපේ යහළු මිත්‍රාදීන්ට අපේ ඥාති කී දෙනෙකුට මේ දේ වෙලා තියෙද? නමුත් අපි හිතන්නේ කොහොමද? අපේ ගෙදරයිට අනිත්යට නම් එහෙම වෙන්න පුළුවන්. එහෙම වෙච්ච නැහැ කියලා උපදෙස් දෙන්නත් අපි අනුහම තමයි හිතාදාගෙන ඉන්නේ. ඔහොම තමයි ලෝකේ ඇති කියලා කියනවා. හැබැයි අපේ ගෙදර එලිපන්තට ආපු දවසට තමයි අපිට මතක් වෙන්නේ. ඇයි අපි ඒක අපි ගැන හිතර නැහැ? අපගෙනත් මේක හිතලා තියනට ඕන ඥාතකානක සංඝෝ ඥාතීන්ට සංග්‍රහ කිරීම මංගල කර්මයක් වශයෙන් භාගතුන් වහන්සේ අපට දේශනා කරනවා. අනුඥානි සම්මානී නිවැරදි කරබාරිත විශේෂයෙන් සංග්‍රහණය කරන කොට ඒක ඊටම දැහැම වෙනට ඕන පින්නතනි. ඒක අපි කියන මහන්සියෙන් කරන්න ඕන. බාහ බාල පරිචිතේහි සේනාවක් කිතේහි ධම්මිකේහි ධම්මනද්දේහි උපයන හැම ධනයක්ම පිනතනි හැම සතයක්ම ධාර්මික ධනයක් වෙනට ඕන. එහෙම නොත් එක මංගල කාරණයක්. ඒක සම ආජීවියක් වෙනවා. ඒක හරස්කින් මාර්ගයේ අංගයක් බවට පත් වෙනවා. අනිත් පැත්තෙන් අති සුඛයේ තමන්ට තියක් ඇතැයි කියලා හිතනකොට සතුටට පත් වෙන පුළුවන්කම තියෙන්නේ. ඒ තමයි ඔබේ උදානයට තමයි කොච්චර මහන්සි වෙනවාද කියන කාරණය මත. අති සුඛ. භෝග සුඛ. ඒ උපයපු ධනෙයි යම් දෙයක් වියදම් කරලා ලබා ගත්තා නම් ඇඳුමක් ගත්තා නම් වෙන ඩිවයිස් එකක් ගත්තා නම් ඒ වගේම වාහනයක් නිවසක් ගත්තා නම් ඒ දිහා බලනකොට වෙන්නේ කොච්චර සතුටක්ද නේ. මම කොච්චර මහන්සි කොච්චර පැය ගාණක් කැප කරලා කරපු එකද කියලා අපිට තේරෙනවා. ඒ නිසා ඔබ ඇඳුම් ටික බලලා ඔබට සතුට වෙන්න පුළුවන්. ඔබේ ගෙදර දිහා බලලා ඔබට සතුටු වෙන්න පුළුවන්. මෙන්න මේ අනාකූලයි කම්මැලි කියන කාරණේ. මට මතකයි මම කුඩා කාලේ මුලින්ම සබදු දෙගත් අවස්ථාව. මම වාග් මහන්සියේ සබදු දෙගත්තේ. ඒ සබදු දෙක අතරින් මම නිදින කොට ඇඳ ළඟම ධානය තමයි නිදි ගත්තේ පොඩි කාලේ. ඒ තරම මහන්සියේ සබදු දෙක ගන්න. ගාණක් රේකින් භාගයක් හැදුව වෙනතුළු. ගාණක් රේ භාගයක් කළා තමයි මම පළවෙනි සබදු කොටම ගත්තේ. ඒ සම්පත කොටම මට වෙනඳන ජීවිතයේ මහාමරක් තමයි. මම ඊටම මහන්සියෙන් ලබා ගත්ත දේ සම්පත කොටම ගත්තට මේස් එකක් ගන්න තරම් සල්ලි තිබුණේ නැහැ. ඊට පස්සේ තාක්ෂණිකෙන් ඉල්ලගෙන තමයි මේස් එක ගත්තේ. ඒ සම්පත දෙක මම පැවිදිලා බොහෝ කාලයක් කරගෙන අපේ ගෙදර තිබුණා. අපේ ගෙදර එක කබඩ් එකක් තන තියලා තිබ්බා. පිටුතුනි අපි මහන්සියෙන් දෙයක් හම්බ කරාම ඒක බලන්න කොච්චර වටිනවද කියලා. අනාකූලජ කම්මන්තං ඒ තමයි මුත්තම කියන්නේ මේකයි නිවැරදි කර්මාන්තය තමන්ට මංගල කර්මයක් කියලා දේශනා කරේ මේකයි. ආරති විරති පාපා මජ්ජපානං සංයමෝ. අකුසලින් වැළකීම මංගල කාරණිය. මජ්ජපානං සංයමෝ. මද්යපානෙන් වැළකීලා ඉඳීම මංගල කාරණිය. ධර්මයේ නොදන්නා ලෝකයට මත්පැන් පානය කිරීම මංගල කාරණිය. නමුත් දහම දන්න ඔබට මට ඒක මංගල කාරණිය. බලන් පිනුතුනි ගෙදරකට මත්පැන් ගේන්නේ නැහැ කියලා කියන්නේ. ඒ ගෙදරට කොච්චර සැනසීමක්ද බලන්න. ඒ ගෙදර දරුවන් කොච්චර නිදහසේ නිවහල්ව ජීවත් වෙනවද බලන්න. ඒ ගෙදර ස්වාමි බාහිර යවන්න අබේදානිය දුන්නා වෙනව නේද? පිනුතුනි මෙන්න මේත් එක්ක ඒක මංගල කාරණේ බවට පත් වෙනවා. මත්පැන් පානින පිරිම මංගල කාරණේ. අනවඥානි කම්මාන. අපමාදෝච ධම්මේසු ධර්මයේ අප්‍රමාදීව වාසය කිරීම මංගල කාරණයක්. හැම මොහොතෙම පිනුතුනි තමන් දන්න ධර්ම කාරණයක් මෙහි කරමින් ඉන්න. ඒ ධර්ම කාරණේ සඳහා කැප වෙන වාසය කරන්න ඒක මංගල කාරණයක්. ගාරවෝච නිවාතෝච ගරු කළ යුත්තන්ට ගරු කරන්න එක මංගල කාරණයක්. නිවාතෝච අනතිමානය වුණිය මාන අඩුවීම මංගල කාරණය. අපේ රූපය නිසාවත් අපේ ධනය නිසාවත් අපේ අධ්‍යාපනය නිසාවත් අපේ දරුවන්ගේ තියෙන ඉහළ සුදුසුකම් නිසාවත් තමා ඉපදිච්ච කුලය නිසාවත් වෙනතුනි කිසි දවසක මාන්නයක් ඇති කරගන්න එපා. ඒක පින්නතුනි අපි වගේ ධර්මයේ දන්නේ නැහැ කියලා ගැලපෙන්නේ. අපේ ඉහළ කුලයක ඉහළ තැනක ඉහළ මට්ටමක විතර ඉන්නේ අපි සසර කරපු පින නිසා. ඇයි අපි සසරේදී අර පල්ලෙහා කුලවල අඩුවෙන් දුෂ්කරතා අඩුවෙන් කුසලතා කියන එකට අපි උදව් කරපු නිසා තමයි අපි මේ සමාජ ඉහළ තැනක ඉන්නේ පින්නතුනි. ඒ පින ලැබෙච්ච දේ අනිත් අය කැලන්න කිසිවිටකත් පාවිච්චි කරන්න එපා. මේක තමයි නිවාද ගුණය කියලා කියන්නේ. සන්තුට්ඨී චකතඤ්ඤතා සන්තුට්ඨී සතුට සන්තුට්ඨී පරමන්දන සතුට ඉහිලම ධනයක් එකට දේශනා කළා යථාලාභ සන්තුට්ඨිය. දැන් මේ මොහොතේ තමන් යම් කිසි මට්ටමක් ශක්තියක් ධනයක් උගත්කමක් තියෙනවා නම් අන්නේ දැනට තියෙන දේ ගැන සතුටින් ඉන්න. නොලැබෙච්ච දේවල් ගැන නෙවෙයි පින්නතනි. දැන් මේ වෙනට කොච්චර දේවල් ලැබෙන තියෙනද නේ? අඩු ගානේ තමන් මේ මොහොතේ ඉන්න රට ගැන හිතල සන්තෝෂ වෙයි. අඩු ගානේ මේ පාසල ගැන හිතල සතුටු වෙන්න. මේ මොහොතේ මේ බණහන දේ ගැන හිතල සතුටු වෙන්න. සන්තෝෂය කියන්නේ මේක පින්නතනි. වර්තමාන මොහොත තුළ අප ලැබපු දේ ගැන සැහැඹටපත් වීම. නමුත් ලෝකයේ ස්වභාවය තමයි ඌනෝ ලෝකෝ අතිතෝ තණ්හා දාසෝ. ලෝකේ නිතරම මදේ කියන හැඟීමෙන් අතෘප්ති කරව තමයි ඉන්නේ. නමුත් තෘප්තිකර භාවය සතුට නේමෝසේ ලැබපු දේ ගැන අපට තියෙන්නට ඕන. ඊළඟට පින්නතුනි කතඤ්ඤතා කෘත වේදිත්තේ. අපිට උදව් කරපෑම දෙනේ කියන පින්නතුනි. මේ මොහොතේ බලන්න අද දවසේ අපට වතුර ටික, කෑම ටික, ඇඳුම් ටික, බිදුලිය මේ ටික වෙනුවෙන් අද දවසේ විතරක් කී දෙනෙක් උදව් කරන්න නැද්ද? ඒ පිළිස අපට උදව් නොකරනම් අපට මේ පාසුවක ටික ලැබෙන්නේ නැහැ. මෙහෙම පාසුවෙන් ඉන්න අපට ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි අර කෘතඥ වෙන්නට ඕන පිළිතුර. ඒ වගේම එසියටම වඩා අපට මේ ධර්මයක් උරුම කළ දීපු සංගරත්නය ගැන අප කෘතඥ වෙන්නට ඕන පිළිතුර. වසර 2500ක් ජීවිත පරිත්‍යාගයෙන් පරපුරට සියවස් 25 මේ ධර්ම රැකගෙන ආපු ඒ අතීත මහා සංගරත්නය ගැන අපේ හදවතේ නිරතුර කෘතඥ භාවයක් තියෙනට ඕන. මහලොකු ධර්ම කරුණාවක් නැහැ පිනතුනි. අඩොම ගානේ අපරගෙන පංචශීලය. අප මේ පංචශීලය නොදැන හිටියනම් පංචශීලයේ කරුණු දෙකක් හරි අපේ ජීවිතේ කඩ වෙලා තිබුණා නම් අප අද කොහෙද ඉන්නේ? අපි ඉන්නේ මහවුළු ගෙදර ඉන්නේ පිනතුනි. අපි හිරෙන් බේරලා අපි ගෙදර නවත්තගෙන ඉන්නේ මේ පංචශීලය නිසා පිනතුනි. සත්ව ඝාතනය කරා නම්, හොරකමක් කළා නම්, මද්‍රව්‍ය භාවිත කළ වාහනයක් ආදිය පාවිච්චි කරා නම්, අනිත් සිල් පද කැඩුවා නම් සමහරලාට අපි මේ මොහොතේ සිරගෙදරින් නැඩවිමු. මාත අපි දෝපට්ටාන කියලා අපි දැනගත්තේ කොහොමද? මේ සද්ධර්මය හරහා පිටුතුනේ. අම්මල ගාතට සලකන ඕන කියලා දැනගත්තේ අපි එහෙම. අපි කොච්චර නම් මේ ධහමට ප්‍රසන්න වෙන්න ඕනද? ඒ වතර 2500ක් මේ ධහම සූරිය රැකගත්තු ඒ ආර්ය මහා සංගරුවන ඒ තරකේ පිළිවන් සාරසංගේ කලපලක්ෂ්‍යා ඇස්සිස් මස්ලේ දන් දෙමින් පාරමිතා උපපාරමිතා පරමත්ත පාරමිතා කරපු ඒ උතුම් බුදුරජාණන් වහන්සේ ගැන අපි කොයි තරම් ප්‍රසන්න වෙනවද? අපේ දරුවා වෙනුවෙන් අපි කොච්චර කැප වෙනවද? එහෙම කැප වෙන ලෝකෙට බොයිසත් උතුමේ මේ සම්මුතත්‍ය සඳහා දරුවන් කොච්චර නම් දන් දීලා තියෙනවද? නිකන් හකීකරු දරුවන් නෙවෙයි. ඊටම ප්‍රියමනාප, ඊටම කීකරු, සුවච, ඊටම ලස්සන දරුවන් සම්බුදු බව සඳහා අපව සසලින් එතර කරලීම සඳහා ඒ බුදුරජාණන් වහන්සේ බොහෝසත් කාලේ දන් දීලා තියෙනවා. උන්වහන්සේ දීපංගර පාදන උනේදී රහත් භාවයෙන් සසර ගමන නිවන් පත්කරන දුන්නා. හැබැයි අතරපත් නිවන අත්හැරලා සසර බොහෝ දුර ගමන කාලේ පාරමිතා පුරමින් එතැන් පටන් තමයි පෙරුතුනේ සාරසංග කල්පලක්ෂය පෙරු කරලා තියෙන්නේ. ගතමු සාරසංග කල්පලක්ෂය තුළම ගෞතම බෝසත්යන් වහන්සේ කිසියම් දුකක් විඳනන් ඒ විඳ කවුරු වෙනවද? ඒ විඳ පෙරුතුනේ ඔබත් මාතෙන් ඒක නිතරම හදවතේ තියාගන්න. තමගේ නිවසේ තියෙන බුදු පිරම වහන්සේ දකින හැම වෙලාවෙදි මේක හිතන්නේ. ඒක හිතන හැම වෙලාවෙදිම ලස්සන වාදනයකට පෑන් විදුරක් බුදු ජානහසිට පූජ කරන වහන්සේ වැඩ සිටනවා කියන හැඟීමෙන් ගියෝ මාන සංඥාවෙන් පූජ කරනවා. දකින දකින තැන පිළිම කියලා වඳින්න පිළිමතුනි. එහෙම නැත්නම් හැම මොහොතෙම බුදු ගුණ වඩන්න. කතා කරනවා නම් බුදු ගුණයක් කියන්න. අනේ නිසා තමයි අපි ආදී ශ්‍රී ලාංකික සාහිත්‍යකරුවා සඳහන් කළේ බුදුගුණ මුත්තේ පොල් මෙත් බහවුත් මුත්සිත් නොයවා කෙනෙක් හිදු පරවැඩ මුත්තියෝමා කියන අපේ ආදී සිංහල භාෂාව. බුදුගුණ මුත්තේ පොල් කතා කරනවා නම් බුදුගුණයක්ම කතා කරන්න. මෙත් බහවුත් මුත්සිත් සිතිවිලක් හිතනවා නම් මෛත්‍රී සිතිවිලක් හිතන්න. සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා කියන සිතිවිල්ලම හිතන කියලා දේශනා කරනවා. කායික වැඩක් කරනවා නම් ඒ කනිත්‍යයට උපකාරයක් යහපතක් පිණිස දෙයක්ම කරන්න. දැන් මේ පිණිස මේ වගේ බොහෝ දේවල් කරනවානේ. ඔබ කරන වෘතියෙන් ඔස්සයාගෙන නව නිර්මාණවලින් ලෝකේ බොහෝ දෙනාට යහපත පිණිස කාර්යවැඩ පිණිස ඔබ දේවල් කරනවා. ඔබ රැකියාවට ඒක කරත් ඒක පින්කම. ඔබන යම්සි නිර්මාණයක් හොයාගෙන තියෙනවා නම් ලෝකෙට කිච්චම අනාවරණයක් කරලා තියෙනවා නම් අලුත් ඩිවයිස් එකක් හදලා තියෙනවා නම් ඒක හිතන්න. නිතර ගැන හිතන්න. මේ දෙන් කී දෙනෙක් නම් අද මේ මොහොතේ ප්‍රයෝජන ගන්නවද? මම පරර්ථය සඳහා වැඩ කළ කියන කෙනෙක් නේද කියන එක ගැන ඔබ එක මංගල කාරණයක් විදිහට හිතන්න. කතන්‍යතා කෘතඥතාවේ gratitude කියන එක මංගල කාරණයක්. ඊළඟට කියන තුනේ කාලයන ධම්ම සම. ඔන්න ටිකෙන් ටික අපි මේ ගුණාංග ටිකත් එක්ක අපි සුදුසු කල්ලි ධර්ම ශ්‍රවණය කරමු. ඒ දහම තමයි අපේ ජීවිතේ ලස්සන කියා දෙන්නේ. අපි කවුද කියලා තීරණ කළ දෙන්නේ. අපි වටිනාකම අපේ වටිනාකම කියලා දෙන්නේ මෙන්න මේ සද්ධර්මය තුළින්. ඊළඟ කන්තිට සෝචස්සතා සමනානත් දස්සනම් කාලයෙන ධම්ම සාකච්ඡාය තමංගල මුත්තනා. කන්තිට ඉවසීම මංගල කාරණය. සෝචස්සතා සෝච භාවේ ඇක්ටිව් ලිසනින් කියන එක මංගල කාරණය. අධ්‍යාපන ක්ෂේත්‍රයේ ආධ්‍යාත්මික ක්ෂේත්‍රයේ පළවෙනි ස්ටෙප් එක තමයි very first step of in the educational and spiritual field is that active listening. We should be gently spoken. That is a very special skill. But Buddha has explained. ඔබ කාගේ තේගුණේ තියෙනවා? මේක ලොකු ගුණයක් වෙනද? යම සාවධානව යොමු කරන දීම කියන කාරණේ. සමනානන්ද දර්ශනම් ක්‍රමයන් වහන්සේලා දැකීම. සිල්වත් ගුණවත් උතුමන් දැකීම විශේෂයෙන් භික්ෂුන් වහන්සේලා දැකීම. ධර්ම කියාදෙන සිල්වත් ජීවිත ගත කරන උතුමන් දැකීම මංගල කර්මය. ගුරුමිය, සියම, කාම්බෝජ, ලාඕසයේ වෙන රටවල් අය උදැසන අවදි වෙන්නේ ස්වාමීන් වහන්සේ කෙනෙක් දකින ප්‍රාර්ථනාවෙන්. උදේ නැගිට ගමන්ම ස්වාමීන් වහන්සේ කෙනෙකුට කුමන හොදයක් සෝදානක් කරන පූජා කරනවා. යන්නේ ලක්ෂ ආරම්භය තමයි සමනානන්ද දර්ශන. එනිසා තමයි ධර්මයේ සඳහන් කරන්නේ සුනක්ඛත්තං සුමංගලං සුපමාතං සූටිතං. යම්ස දවසක ශ්‍රමයන් වහන්සේලාට බ්‍රහ්මචාර්ය උතුමන්ට යමක් පූජා කරන අදහසින් කිසියම් කෙනෙක් නැගිටිනවා නම් ඒ දවස සුනක්ඛත්තං නැකත් කියන දවසක්, සුමංගලං මංගල සම්මත දවසක්, සුපමාතං ඉතාම හොඳින් එළිවෙච්ච දවසක්. ඒ වගේම ඒ දවස ඉතාම ලස්සන දවසක්, මංගල සම්මත දවසක් විදිහට දේශනා කරනවා. ඒක නැකත් කියන දවසක්, ඒක සුබ මොහොතක් විදිහට දක්වනවා. ඒ විතරක් නෙවෙයි, අන්නේ ශ්‍රමණයන් වහන්සේලාගේ ඇසුරින් කිසියම් කෙනෙක් යම්සි උදෑසනක යම් කයින් හොඳ දේවල් කරනවා නම්, වචනෙන් හොඳ වචන කතා කරනවා නම්, සිතින් හොඳ සිතිවිලි සිතනවා නම්, අන්නේ උදෑසන සුප්‍රභාතම්, ගුඩ් මෝර්නින්. අපි හිතනවානේ ගුඩ් මෝර්නින් කියන එක බටහිරින් පෙරවිඩි ගියා කියලානේ. පින්වත්නි, වසර 2600 කලින් බුදුරජාණන් වහන්සේ ප්‍රථම වතාවට ගුඩ් මෝර්නින් කියලා කියනවා. බලන්න අංගුත්තරනේ කායි. සුප්‍රභාතම්, ගුඩ් මෝර්නින්. ඒක වචනේ කියවට පින්වත්නි ගුඩ් මෝර්නින් වෙන්නේ නැහැ. කොහොමද ගුඩ් මෝර්නින් වෙන්නේ? If a person does something with a pure mind, verbally, physically and mentally, in the morning, that morning is a good morning. වචනින් අපි වාර්තා එක සුබ දැසනක් වෙනවා. ඒ තරම් නිය පිණුතනි. ලෝකේ කොහෙවත් ආයේ සුබ මධ්‍යහනයක් කියලා නැහැ. සුමජ්ජන්තිකෝ කියලා දේශනා කරලා තියෙනවා. සුබ මධ්‍යහනයක්. Good noon කියන එක. දවල් 12 ඒ වෙලාව මධ්‍යහනය. ඒක සුබ මොහොතක් කියලා තියෙනවා. ඒක කොහොමද වෙන්නේ? ඒ මොහොතේ පිරිසුදු සිතින් යමක් කියනවා නම්, කරනවා නම්, යමක් සිතනවා නම් අන්නේ මධ්‍යහ්නිය සුමජ්ජන්තිකෝ සුබ මධ්‍යහ්නිය. ඒ තරම් නෙවෙයි වෙනතුනි ගුඩ් ඉවෙනි කියලා තියෙනවා. සුසායම්මෝ යම් කෙනෙක් කිසියම් සංඥා යමයකදී පිරිසිදු සිතින් යමක් කියනවා නම්, යමක් කරනවා නම්, යමක් සිතනවා නම් අන්නේ සංඥායාමී සුසායම්මෝ සුබ සංඥා කියලා දේශනා කරනවා. බලම් කියන බුදුරජාණන් වහන්සේ අපට මේ සුබ දේවල් ගැන කොච්චර ලස්සනට දේශනා කළා tieද කියලා. දැන් මෙතෙන්දී මෙහෙම කිව්ලා, ඊට පස්සේ කාලෙන්න ධම්ම සාකච්ඡා සුදුසු කාලෙයි ධර්ම සාකච්ඡා කිරීම මඟල කරන්න. දැන් මෙතෙන්දී ප්‍රධාන කරුණ දෙකක් තියෙනවා. කාලෙන්න ධම්ම සවණං, කාලෙන්න ධම්ම සාකච්ඡා. සුදුසු කාලේ ධර්මයේ ඇසීම මඟල කාරණයක්, සුදුසු කාලෙහි ධර්ම සාකච්ඡා කිරීම මඟල කාරණයක්. Listening to Dhamma in the proper time is a supreme blessing. Discussing Dhamma in a proper time is a supreme blessing. නමුත් පින්නතුනි, ධර්මයේ හැසිරීමට සුදුසු කාලේ ධර්මයේ හැසිරෙන ගිර නැහැ. ඒක හොඳට මතක තියාගන්න. හැම වෙලාවෙම අපිට බණ අහන්න බැරි වෙන පුළුවන්. රැකියාවක් නැහැ අපිට බණ අහන්න බෑ. අපි ක්ලාස් රූම් එකේ ගෙනකොට අපිට බණ අහන්න බෑ. අපි බණ අහන එක සුදුසු දිනාදි කරන්න ඕන. ධර්ම සාකච්ඡා ගන්න එකත් අපිට හැමතැනම කරන්න බෑ. ඔබ මඟුල් ගෙහෙතකට ගිහිල්ලා ඉන්නවා නම් එතන සහභාගියෙන්න. ක්‍රීඩා හවුස් වලට ගිහිල්ලා ඉන්නවා නම් එතන ඒක කරන්න. එතෙන් ධර්ම සාකච්ඡා කරගෙන ඉන්න බෑ. එතන ඔබ බුද්ධිමත් වෙනවා. සුසු කාලේ තෝරගන්නට ඕන. නමුත් වෙනතුනි, ධර්මයේ හැසිරෙනකොට කොහොමද? සුදුසු කාලේ ධර්මයේ හැසිරීම කියන එකක් කියලා නැහැ. ඒක හොඳට මතක තියාගන්න. ඒක වෙනතුනි, තමන් අවදීන් ඉන්න හැම මොහොතෙම සතර ඉරියව්වෙදීම හුස්ම ගන්න හැම මොහොතකම ධර්මයේ හැසිරෙන්න ඕන. මොකද ධර්මයේ ප්‍රැක්ටිස් එක කියලා කියන්නේ එක අතකින් මෛත්‍රී භාවනාවත්, අනෙක් අතින් ආනාපානසති භාවනාවම ආදර කරගත්තු සතිමත් බව මයින්ඩ්ෆුල්නස් එක. එන්න මෙහිලා ඊට පස්සේ සීලය, බ්‍රහ්මචර්යා ජීවිතය, අරිය සත්‍යාන දර්ශනන්, නිබ්බාන සත්‍ය කිරියයි. වැදගත්ම ගාථාව වෙනුනේ මේක. සිල්වන්ත ජීවිතයක් ගත කිරීමත්, බ්‍රහ්මචාරී කියලා කියන්නේ මෙතන සම්පූර්ණයෙන්ම කාම භෝගී ජීවිතයෙන් වෙන්වීම විතරක්ම නෙවෙයි වෙනතුනි, බුදු දහමේ බ්‍රහ්මචර්යාව කියලා කියලා තියෙන මොහොතද ආර්ය අෂ්ටාංගික මාර්ගය. සිල්වන්ත භාවයේ මංගල කාරණා ඒ වගේම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හැසිරීම මංගල කාරණා. ආර්ය සත්‍යන දර්ශනම් ආර්ය සත්‍ය දැකීම මංගල කාරණා. දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය. පින්නතුනි මේක තමයි සුවිශේෂීම වැදගත්ම කාරණේ. මෙතෙන්දී දුක කියලා දෙයක් කියනවා, දුක් ආර්ය සත්‍ය කියලා දෙයක් කියනවා. සමුදය කියලා දෙයක් කියනවා, සමුදය ආර්ය සත්‍ය කියලා දෙයක් කියනවා. නිරෝධය කියලා දෙයක් කියනවා, නිරෝධ ආර්ය සත්‍ය කියලා දෙයක් කියනවා. මාර්ගය කියලා එකක් කියනවා, මාර්ග ආර්ය සත්‍ය කියලා එකක් කියනවා. බුදුරජාණන් වහන්සේ ඉපදෙන කලමුත්වක ඇහිට දිනු කරපා හිටියා. ධ්‍යාන අභිඥා ලැබපා හිටියා. දිබ්බචක්ඛුඥානෙ, දිබ්බසෝතඥානෙ, ඉදිරිවිද ඥානෙ ලැබපා හිටියා. ඒ හැම දෙනෙක්ම එක්කෝ යය සැප විපාක දෙනෙන් පුණ්‍ය කර්ම කළා. නැත්නම් සැප දුකම හේතු වෙන සැප දුකම මිශ්‍ර වෙච්ච කර්ම කළා. හැබැයි ඔක්කොම අවිද්‍යාව පාද කරගත්තු අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන සර්කල් එකේ කර්ම තමයි කළේ. නමුත් අනේ මේ ලෝකෙට ඒ සර්කල් එකේ නිදහසන අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන මේ ලෝකයේ තුලින් නිදහසන අවිද්‍යාවත් මේ වාස්‍ය සිවරාග නිරෝධහ සංඛාර නිරෝධෝ කියන මේ පරිසම්පත්‍යයෙන් සපුරා නිදහසන මාර්ගයක් බුදුහාම දේශනා කරා. ඒ මොකද්ද? ඒ තමයි ඇසේ නිරෝධය, රූපේ නිරෝධය, නැත්නම් රූප වේදනා විස්කන්ධ පංචකේ නිරෝධය. මේ හැම දෙයක්ම හේතු ඇති කල්හි හට ගන්නවා. හේතු නිරෝධයෙන් නිරෝධයට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමක් ඇති වෙන්න තියෙනවා නම් හට ගන්න තියෙනවා නම් හට ගන්න තියෙන්නේ දුකමයි. නිරෝධ වෙන්න තියෙනවා නම් නිරෝධ වෙන්න තියෙන්නේ දුකමයි. පින්තුනි මේක ඉතාම බර වචනයක් බුදුදහම. මේක තමයි බුදුහාමෙන් දැවැන්තම වාක්‍ය පිළිතුරු. යමක් හට ගන්නවා කියන්නේ ඔබේ හිතේ යම් කිසි තැනක දෙයක් හටගත්තනම් දරුවෙක් ඉන්නවා, වාහනයක් තියෙනවා, මට රැකියාවක් තියෙනවා, අහවල් දෙයක් තියෙනවා කියලා කිව්වනම් ඒ හටගත් ස්කන්ධ පංචකය අවිද්‍යාව සමත ඒකන කොහේ හරි තියෙනවා කියලා. මේ මොන්නේ? ඒක හරි සම්මුති සත්‍යනම හරි කනවෙෂන් ට්‍රූත් එකක් නම් හරි. නමුත් ඇබ්සලියුට් ට්‍රූත් එක යනකොට ඒක එහෙම නෙවෙයි පෙන්නතේ. ඒ හටගත්ත කියලා කියන්නේ අපි අවිද්‍යාව තුළ ඉඳගෙන ඒක බැසගෙන අවස්ථාවි ජීවත් වෙනවා. ජීවත් වෙනවා කියන්නේ ජරා මරණත් එක්ක අපි ජීවත් වෙන්නේ. ඒ අපි කැමති දේ වෙනස් වෙනකොට ඒ තුලින් අපිට දුකක් වෙනවා. හට ගන්නව නම් හට ගන්න තියෙන දුක කියන්නේ මේක. ඕනෑම දෙයක් ඔබේ හිතේ, ඔබේ ලෝකයේ තුල බාහිර ලෝකයේ තියෙනවා කියලා හිතුවොත් ඒ අපි ඉන්න සංසාර චක්‍රේ. මේකට කියන්නේ මිච්ඡා පටිපදා කියලා. ඒ මට්ටම ඉඳගෙන අපි පුණ්‍යවි සංකාර කළා, ආනන්ද සංකාර කරා, අරූපාවචර ධ්‍යාන ලබා ගත්තා. අපි ඉන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන සංසාර චක්‍රය තුළ. ඒක කළු කර්ම, ඒක සුදු කර්ම. බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළුණේ කළු කර්ම සුදු කර්ම දේශනා කරන්න වෙයි. අතිවික්‍රේ කම්මං අකන සුඛං අකන සුඛ විපාකං කළුත් නොවන සුදුත් නොවන මේ කුසල අකුසල කර්ම ක්ෂය කිරීමට හේතු වෙන දර්ශනය දේශනා කරන්නේ බුදුහාම ලෝකෙට පහළ. ඒ මොකද්ද? ඒ තමයි අපි ඇසින් රූපයක් දැකලා ඒක තේරුම් ගන්න මොහොතෙහි තේරුම් ගන්න චක්කු විඥානෙ නෙවෙයි මනෝ විඥානෙ අවස්ථාව. ඒ මනෝ විඥානය මේ මොහොත හේතු ඇති කල් හටගෙන එතනම නිරෝධයට පත් වෙනවා කියන කාරණා. මෙන්න මේක තුළ අපට එන්න පුළුවන්කම තියෙන්නේ අර බ්‍රහ්මචර්යා ජීවිතයේ සහිත වූ ආරස්නගික මාර්ගයේ බැසගත්තු සම්මා දිට්ඨි පෙරමුණ යන මේ දර්ශනය තුළින් විතරයි අපට මෙතෙන් එන්න පුළුවන්කම තියෙන්නේ. බුදුඥාන වහන්සේ දේශනා කරනවා ධර්ම කතිකයා ධර්ම කතිකයා කියලා කියනවා. දැන් පින්නතුන් කියනවානේ ආවල හඳුන හරිය හොඳයි හොඳට බණ කියනවා කියලානේ. ඔව් බලන්න බුදුහාම දේශනා කරපු ධර්ම කටි ගැන අවුල කියලා බලන්න ධම්ම කටි කියලා සූත්‍ර ගණක් තියෙනවා ත්‍රිවිධයේ සංගතනිකයි විශේෂයෙන් මේකකල බලන්න. ඔබ හිතාගෙන ඉන්න ධර්ම කටි ගිය බුදුහාම දේශනා කරපු විචිත ධර්ම කටි ගැන අවුල කියලා බලන්න පුළුවන්. බුදුහාම දේශනා කරන යම් කෙනෙක් ජරා මරණ නිරෝධයට බණ කියනවා නම්, රූප නිරෝධයට බණ කියනවා නම්, ඇසේ නිරෝධයට බණ කියනවා නම්, රූප වේදනා අනිස්සන්ද පංචකේ නිරෝධයට බණ කියනවා නම්, අන්න ඒක නම් තමයි ධම්මකට කියලා කියන්නේ. ධම්ම ස්පීකර් අපට දේශක වෙන්න පුළුවන් වෙනතුදී. හැබැයි ධර්ම දේශකෙක් වෙනක ලෙසනේ. ධර්ම දේශකෙක් වෙනවා කියන්නේ මෙන්න මේ පරිසම්පාදයේ ඩිසෙන්ඩින් ඕඩර් එක කියන කෙනා. අවිජ්ජහයත් වේ වාසියස විරාග නිරෝධහ සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ කියන මට්ටමින් ගිහිල්ලා භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස ආයාස අනිරුද්ධදී කියන මෙන්න මේ දර්ශනට අදාළ දේශනා කළොත් විතරයි අපට සැබෑ ධර්ම දේශකෙක් වෙන්න පුළුවන් කවුද කියලා. දුක නිරෝධයේ දේශනා කන්නේ මේ මොහොතේ අපි ඇසින් දකින දේ කණෙන් අහන දේ නිරුද්ධ වෙච්ච මොහොතක රූපේ නිරුද්ධ වෙච්ච මොහොතක රූපේ නැහැ කියන්නේ අපේ මුළු රූපේ හටගෙන ඒක සම්පූර්ණ ඉතුරු නැතුවම නැති වෙච්ච මොහොතක තමයි අප මේ රූපේ තේරුම් ගන්න මනෝවිඤ්ඤාණ අවස්ථාව. We can contact something at the present moment in the physical world, but the very important thing when we recognize it, when we understand it, the very first experience based on the material world, which consists with four fundamental elements: earth element, water element, fire element, and air element. They have all these things at the moment, whenever we recognize it. We recognize everything through our mind consciousness. This is the reality. This is the way how we overcome suffering completely. මෙන්න මෙතෙන්ට හිත තිබීම තමයි යක්ඛ නාම රූපං ජසී සම්පරෝජිති කියන්නේ. නාම රූප දෙකෙන් ඉදහස් වීම නිබ්බාන සච්ච ක්‍රියාකේ නම් මංගල මුත්තමං නිවන සාක්ෂාත් වීම මංගල කාරණයක් කියන්නේ. එතෙන්දී පින්නතුනි අපි මනගේවල සුසාන භූමි සියල්ලක්ම පසුතල ගිහිල්ලා අපි ජරා දුක ව්‍යාධි දුක මරණ දුක ඉදහස් කළ ගිහිල්ලා පොට්ටස්ස ලෝක ධම්මෙහි චිත්තං යක්ෂණ හම්පති අසෝකං පරිලක්ෂේම හේතං මගරමුතම. මේ වෙනස් වෙන පෙරලෙන ලෝකයේ ලාභාභ යසයස ඉන්දන සංසාර සැප දුක් කියන මෙන්න මේ අටලෝ දහමෙන් අපි හැලහැපිලෝට ලක් වෙන්නේ ලෝකයට කියලා ගත්තොතින්, ලෝකේ නිරුද්ධුනා කියලා දැනගත්තොතින්, අපට ද්වේෂ කරන්න නෙවෙයි පිනතුනි, අපට අසුබේ වඩන්නවා, අපට මෛත්‍රී වඩන්නවා. බාහිර ලෝකයේ කෙනෙක් දෙයක් පුද්ගලෙ ඉතුරු වෙන්නම නැහැ. ශුන්‍යතෝ ලෝකමල කස්සෝ ලෝකේ ශුන්‍ය වශයෙන් දකිනවා. ඒ දකින මොහොත තුළ පේන තුන අපට අවශ්‍ය නම් සුබදේ සුබ හැටියට මෙනි කරන්න පුළුවන්, අවශ්‍ය නම් සුබදේ අසුබ හැටියට මෙනි කරන්න පුළුවන්, අවශ්‍ය නම් අසුබදේ සුබ හැටියට මෙනි කරන්න පුළුවන්, අවශ්‍ය නම් සුබ අසුබ දෙකම දුරු කරලා උපේක්ෂා මෙනි කරන්න පුළුවන්. බාහිර ලෝකේ කිසිවක් වෙනස් නොකර අපේ පර්සෙප්ෂන් එක අපේ සංඥා විතරක් වෙනස් කරලා මුළු ලෝකයක් අප කැමති විදිහට පරිහරණය කළ හැකි ලෝකයක් දහම දර්ශනය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අනේ ලෝකෙහි විරජං රජස් නොමැතිව කෙලෙස් නැතුව. ඒක අසෝකං සෝකං කර කේමං අපට බයක් නැතුව ඉන්න ගොලන් කියන අනේ පුතුන් මඟ අනේ විදිහට දේශනා කළා. බුදුරජාණන් වහන්සේ දෙවියන් ප්‍රශ්නෙට මංගල කාරණා මොනවද කියලා ප්‍රශ්නෙට අසේවනාච බාලානම් පණ්ඩිතානං සේවනාගෙනකින් පටන් ගන්න සෝච බව ඇති කරගෙන කෘතඥතාවයේ හදවතේ දරාගෙන මෝපියන් සලකමින් දාන ආදී තින්දාන් සිදු කරමින් සුගතිය සනිටුහන් කරමින් මේ අත්දමනෙහිදී ධර්ම ශ්‍රවණය ධර්ම සාකච්ඡාව ඔස්සේ ආර්ය ශ්‍රාවකයන් දැකලා උන්වහන්සේලා ඔස්සේ ධර්ම සාකච්ඡාදිය කළා. චතුරාර්ය සත්‍ය මිශ්‍රිත ධර්මයේ ශ්‍රවණය කරලා නිර්වාණය සාක්ෂාත් කරගත්තොත් මියකට උන්නම අභියස අකම්පිත මනසක් ඇති කරගත්තොත් මේක තමයි උපරිම මංගල කාරණේ විදිහට දේශනා කරන්න. ඒ නිසා වෙනුතුන අපේ ජීවිතය අපි උපරිම වශයෙන් සම්පූර්ණ දෙමු. මේ මංගල සූත්‍ර අපේ ජීවිතයට ආශිර්වාදයක් කරගනිමු. අපේ ජීවිතේ ලස්සන දකින හැඩපතක් කරගනිමු. දිනපතාම මේ කරුණු 38 ලියාගෙන ඔබට හෑන්ඩ් අවුට් එකක් ලැබෙලා තියෙනවා. ඔබේ WhatsApp group එකට ඇවිල්ලා තියෙන හෑන්ඩ් අවුට් එක. ඒක බලන්න පින්නතුනි මේ කරුණු 38 ලියාගෙන පුළුවන් නම් ඒක තමයි පේන තැනක ගෙදර තියාගන්න. බලන්න හැමදාම පුළුවන් නම් ෆොටෝ ගහලා දවස් 365 66 අවුරුද්දේ බලන්න. අද මම දවසට කීයක් නම් සම්පූර්ණ කරාද කියලා බලන්න හැමදාම. පින්නතුනි මේක තමයි තමන්ගේ ස්පිරිටුවල් හැපිනස් එක. මේ කරුණ වැඩිපුර කරපු දාසෙන් වැඩිපුර සන්තෝෂ වෙන්න. ඔබට බාහිර ලෝකයෙන් සම්මාන ඇගෙයින් සැලකිලි අවශ්‍ය නැති නැතිනි. ඔබේ සත්‍චරයාම ඔබේ ජීවිතයට ආශිර්වාදයක් ලෙස ඉන්න. බාහිර ලෝකයේ කිසිම කෙනෙකුට ඔබට බ්ලෙසින් එකක් දෙන්න බැරි නැතිනි. අපි කරන්නේ එනවර්මන්ට් එක හදන එක විතරයි කරන්නේ. බ්ලෙසින් එක ඔබම ගන්නට ඕන. We can give you blessings. We make the situation that you can rejoice with the situation. Then you can get a blessing. We are unable to transfer blessings for you. ඔබේ ගිනුමට බැංකු පොතක සල්ලි දානවා වගේ ඔබට blessings දාන්න බැහැ වෙන දෙයක් නෙමෙයි. ඔබ නොදැන හිටියත් ඔබ කැමතුණත් ඔබේ බැංකු ගිනුමේ අංකය දානවා නම් කෙනෙකුට සල්ලි දාන්න පුළුවන්. හැබැයි ඔබ කැමති නම් ඔබ දන්නේ නැත්නම් ඔබට blessing එකක් එන්නේ නැහැ. ඔබ ඒක දැනගෙන ඒ මොහොතේ සජීවීව සක්‍රිය හිටියොත් තමයි ඔබට මේ blessing එක ලැබෙන්නේ. බාහිර ලෝකෙ කෙනෙක් ඔබට bless නොකරන ඔබ ඔබටම blessing එකක් වෙන්නට ඕන. ඉතින් ඒ සඳහා ඔබේ ජීවිතය දහමට අනුව තව තවත් ජීවිතේ ලස්සන කරගන්න විසිතුරු ගන්න කනමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. පින්තුන්ට ධර්ම ගැටළු විමාන කියන අහන තුන. අනාකූලයි කම්මන්ත කෙනෙක් බොහෝ විට යන්නේ රයිට් ලැවුඩ් කෙනෙක් පැත්තට. ඔය සම්මා ආජීවය පැත්තට. අනවජ්ජානි කම්මානි කියන කියන්නේ සම්මා වාචා සම්මා කම්මන්ත පැත්තට තමයි වැඩිපුර යන්නේ. බර යන්නේ සීලෙම කොටස් දෙකක් ඇත්තෙමයි. අරස්ති මාර්ගයේහි සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියලා තියෙනවනේ. එතකොට දෙකක් අර පැත්තට යනවා අනිත් දෙක අනාකූලයි කම්මානි කියන එක කම්මන්තා කියන එක ඒක බොහෝ විට සම්මා ආජීවය පැත්තට යහපත් ජීවිතයක්ම කියන එක කියන්නේ. අපි කියන රැකියාව ධාර්මිකව කරන එක. ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ වැරදි රැකියා ක්‍රම දේශනා කළා තියෙනවනේ. සත්ව වෙනදාම, මස් වෙනදාම, මද්‍රව්‍ය වෙනදාම, අවියවදි වෙනදාම, වාසීස වෙනදාම. අන්න ඒ වගේන් වෙන් වෙලා දැහැමි රැකියාවක් කිරීම. අපි කරන රැකියාවට කම්පියුස් වෙන්න බෑ. අපිට ගිල්ටි වෙන්න බෑ. අන්නේම නොවන රැකියාවක් වෙන්නට ඕන. මද්‍රව්‍ය, දුම්මැටි, සත්වඝාතනී, අවියවද, වසවිස මෙන්න මේ දේවල් වලින් වෙන් වෙච්ච රැකියාවක් තෝරගන්න තරම් අප නුවණති වෙන්නට ඕන. මොකද ඒ ධන්නේ පිණුතුන් අන්තිම කාලේ තමන්ට වෙහෙස කර දෙයක් වෙනවා. තමන්ට ඒක අතෘප්ති කර බවක් නිස හේතු වෙනවා. විශේෂයෙන් සෞඛ්‍ය සේවයට සම්බන්ධ රැකියාව, ඒ වගේම අධ්‍යාපන සේවයට සම්බන්ධ රැකියාව, ගොවිතැන නව නිර්මාණ ලෝකෙට යහපත වෙනස හේතු වන දේවල් මේ වගේ දෙහැම රැකියා ලෝකෙ තියෙනවා කියලා. හොඳයි මේ උතුම් කුසලයේ බලයෙන් ඔබ අපේ මදිනාටම ධර්මාවබෝධයෙන් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛං පන්තාච නින්දුක්ඛං භයං පන්තාච නිර්භයං සෝකං පන්තාච නිස්සෝකං හොන්තු සම්මේති පානිනෝ. හැම දෙනාටම සම්මා සම්බුත් සරණයි.